බුදුරජාණන් වහන්සේගේ දේශනාවට ඇහුම්කන් දීලා අපේ හිතේ කුසලයේ දිනු කරගන්නට බලාපොරොත්තු වන අවස්ථාව. ධර්ම ශ්‍රවණය කිරීම සලකන්නේ විමුක්තායතනයක් කියලා අපේ හිත කෙලෙසුන්ගෙන් විමුක්තියට නිදහසට පත්වන අවස්ථාවක් විදිහටයි ධර්ම ශ්‍රවණය සලකන්නේ. විමුක්තායතන කියන වචනේ තේරුම තමයි මිදීම කියන එක, මිදෙන අවස්ථාව, මිදෙන ස්ථානය කියන එක. මොහකින් අපේ හිත මිදෙන්නේ? එකාසිතින් අභිඥා දෝමනස්ස කියපු විදිහට හිතේ තියෙන දැඩි ලෝභය හා ද්වේෂය කියන දෙකෙන් හිත මිදෙනවා. තවත් ගැඹුරට යනකොට කාමච්ඡන්ද ආදී නීවරණයන්ගෙන් හිත මිදෙනවා. ඒ වගේම තවත් ගැඹුරට යනකොට සක්කාය දිට්ඨිය ආදී සංයෝජන ධර්ම වලින් අපේ හිත මිදෙනවා. අපේ ශ්‍රවණය කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය නම් ඒ ශ්‍රවණය කරන ධර්මයට අනුවම අපේ හිත අඛණ්ඩව සිහියෙන් නොනින් පවත්වා ගන්නට පුළුවන් නම් අපට හැකියාව ලැබෙනවා අපේ හිත කෙලෙසුන්ගෙන් මුදවා ගන්නට. ඉතින් අන්නේ ධර්මය සඳහන් වන්නේ අනුකූල ප්‍රතිපදාවක් විදියට, ප්‍රමාණිකූලව ගැඹුරට යන දෙයක් විදියටයි ධර්මය සඳහන් කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ පහරාද සූත්‍රයේදී දේශනා කරනවා මහා සාගරයේ ක්‍රමයෙන් ගැඹුරට යන වගේම මේ තථාගත දේශිත ධර්මයත් ප්‍රමාණිකූලව ගැඹුරට යන දෙයක් කියලා. අන්නේ ගැඹුරට යන ආකාරය අපට ප්‍රමාණිකූලව තේරුම් ගන්නට පුළුවන් අප අඛණ්ඩව ධර්ම ශ්‍රවණයට නිදී ආකාරයෙන් කන් දුනතින්. බුදුරජාණන් වහන්සේ වතර 45 තිස්සේ දේශනා කළ ධර්මය සම්පූර්ණයෙන්ම දේශනා කළේ සත්‍යයන්ගේ මානසික පරිශුද්ධත්වය සඳහා. සත්‍යත පරියෝධකණන් කියලා ධර්මය සඳහන් වන්නේ ඒ කාරණයමයි. භාගතුන් වහන්සේ අපට මාර්ගය විවර කළේ ජීවිතයේ සතුටෙම ජීවත් වෙන මාර්ගය. ඒ සතුට බාහිර දෙයක් මත යැපෙන සතුටක් නෙවෙයි, අප තුළම පාසාගතවදී තමයි ඒ සතුට සැබෑ සතුටක් වන්නේ. එහෙනම් පිනතුන් කල්පනා කරලා බලන්න, අද දවසේ ඔබ යම් සතුටක් ලබනවා නම් ඒ සතුට කුමක් සඳහාද ඔබ ලබන්නේ කියලා. අද ඔබේ සතුට තීරණය වෙලා තියෙන්නේ ඇතැමිට ඔබේ දරුවන් මත, ඇතැමිට ඔබේ නිවස, ඔබේ දේපළ මතයි අද ඔබේ සතුට පවතින්නේ. ඇතැමිට ඔබ කරන රැකියාව, ඔබ ඇසුරු කරන ඥාති මිත්‍රාදීන්, එහෙමත් නැත්නම් ආම වශයෙන් ඔබේ ශරීරය, ඔබේ රූප සම්පත්තිය මතයි අද දවසේ ඔබේ සතුට තීරණය වෙලා තියෙන්නේ. හොඳට පින්නතන නුවණින් කල්පනා කරලා බලන්න, ඔබ අද දවසේ ඔබේ ඉහළම සතුට තියෙන්නේ කුමන කාරණයක් මතද කියන දේ. බොහෝ විට මෙවැනි කාරණයක් මතයි ඔබේ සතුට අද දින තීරණය වෙලා තියෙන්නේ. එහෙනම් අප නුවණින් තේරුම් ගත යුතු දෙයක් තමයි අපි එන්නෙන්නම සතුට වැඩි වෙන ගමන් මාර්ගයේද යන්නේ අඩු වෙන ගමන් මාර්ගයේද කියන. අපේ සතුට රඳා පවතින්නේ අපේ දරුවන් මත නම් කල්පනා කරලා බලන්න, ඔබේ දරුවන් හැමදාම ඔබේ ළඟ තියාගන්න පුළුවන්ද කියලා. දරුවන් කවදා හරි ඔබෙන් අයින් වෙනවා, ඇත්වල යනවා, ඒ අය වෙනත් අයට අයිති වෙනවා. අද දවසේ ඔබේ සතුට පවතින්නේ ඔබ කරන හැකියාව මත නම් ඔබට පුළුවන් හැමදාම ඔබේ හැකියාව තියාගන්න. ඔබට කවදා හරි දවසක විතරයි මන සිද්ධ වෙනව නේද? ඔබේ සතුට අද දිනේ රඳා පවතින ඔබේ රූප සම්පත්තිය මත නම්, ඔබේ නිරෝගී බව මත නම්, ඒ නිරෝගී භාවයේ ඒ ඔබේ තරුණකම රූප සම්පත්තිය හැමදාම තියාගෙන කරනද? ඒකත් ටිකෙන් ටික වෙනස් වෙලා යනවා. එහෙනම් මෙන්න ලෝකයේ ස්වභාවයේ අනුසෝතගාමී ලෝකයේහි හරියට ගංගාව පහළට ගලාගෙන යනවා වගේ මේ සාමාන්‍ය ලෝකයේ ලක්ෂණය තමයි මෙන්න මේ දේවල් මත තමයි ඒ ඇගේ සතුට සඳහා පවතින්නේ. භාගවතුන් වහන්සේ දේශනා කරන මේ සතුට යම් ආස්වාදයක් තියෙනව නැද්ද නැහැ. ඒ නිසාම තමයි මුළු ලෝකයාම මේ සතුට පස්සයන්නේ. හැබැයි නුවණින් බැලුවත් ලක්ෂණය තමයි ඒ සතුට අල්ප ආස්වාදයි බහු ආදීනමයි. ඒ ආස්වාදයේ අඩුයි ආදීනවේ වැඩි. ඒ සතුට පවත්වා ගන්න, ඒ සතුට නඩත්තු කරගන්න අපිට දැරි පරිශ්‍රමයක් දරන වෙනවා. ඒ සතුට ඕනම වෙලාවක බාහිර කෙනෙකුට වෙනස් කරන්න පුළුවන්. ඇයි ඒකට හේතුව? ඒ සතුට හඳා පවතින්නේ බාහිර කෙනෙක් මත. අන්නේ නිසා බුදුහාමුදුරුවෝ සැබෑ ලෙසම අපට දේශනා කරනවා අපේ මතම පවත්වා ගන්න සතුටක් පිළිබඳව. අපටම අපේ සතුට පාලනය කරන්න පුළුවන් විදියට දහම් මඟකුයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතකොට අප නුවණින් කල්පනා කළ බැරි යුතුයි අප යමක් කරනකොට අපේ සතුට පවතින්නේ අපේ සිත මතනම් ධර්මය මතනම් අපේ මානසික පාරිශුද්ධත්වය මතනම් අප ලබන දහම් අවබෝධයේ සම්මාදිටිය මතනම් අන්න ඒකෙන් අපට තීරණය කරන්න පුළුවන් අපේ සතුටෙන් එන්නම වැඩි වෙන සතුටක් කියන කාරණේ. අප විවේකීව ඉන්න අවස්ථාවකදී අපට අපේ ජීවිතය යම් කිසි දෙයක් ගැන කල්පනා කළ සතුට වෙන්න පුළුවන් නම් අපි කරපු පින්කමක් පිළිබඳව, අපි කරපු කුසලයක් පිළිබඳව, අප වඩපු සීලය, අප එකඟ කරගත්තු හිත, සමාධිය, අප වඩන විදර්ශනා භාවනා මෙන්න මේ කාරණයක් අපට දවසට වැඩිපුර මනසට එනවා නම් මෙන්න මේක තමයි කලකුණ අප ජීවිතේ එන්නම සතුට වැඩි වෙන මාර්ගයේ ගමන් කරනවා කියන කාරණය. මෙන්න මේ මාර්ගයේ ගමන් කිරීමේ ලක්ෂණය තමයි අපාර බාහිර දේවල් මත යැපිලා තිබෙච්ච දේවල් අපට ටිකෙන් ටික වෙනස් වුණත්, ඒ දේවල් අහිමි වුණත්, ඒ දේවල් දිරාපත් වුණත්, ඒ අපි කැමති විදිහට නොපිවිතුණත්, ඒ බාහිර දේකින් අපේ මේ ආධ්‍යාත්මික සතුට අඩු වෙන්නේ නැහැ. ඒ වගේම අපේ ශරීරයේ වෙනද අපේ සතුට අපේ ශරීරය මත රූප සම්පත්තිය මත පැවතුණා. දැන් මේ ආධ්‍යාත්මික ගමන් මඟ අප නිත්‍යයේ තේරුම් අරගෙන ඒ ධම්ම ගොස්සේ අපි යනවා නම් අපේ රෝග සම්පත්තිය එන්නෙම අඩු වුණත්, අපේ තියෙන නිරෝගී සම්පත්තිය අඩු වුණත්, අපේ තියෙන ආයුෂ ටිකෙන් අඩු වුණත්, අර අපි ඇති කරගන්න ආධ්‍යාත්මික සතුට කවදාවත් අඩු වෙන්නේ නැහැ. එන්න එන්නම ඒ සතුට වැඩි වෙන ගමන් මාර්ගයකයි අපි යන්නේ. අන්නේ ගමන් මාර්ගය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. අන්නේ ගමන් මාර්ගයේදී ප්‍රධානතම සාධකයක්, ප්‍රධානතම ගුණාංගයක් විදිහට බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ ශ්‍රද්ධා සම්පත්‍ය ඇති කරගන්න කියලා. ශ්‍රද්ධා මූලිකා සම්වේවි කුසල ධර්මා කියලා සඳහන් කරනවා. ශ්‍රද්ධාව තමයි සියලුම කුසල ධර්ම වලට මුල හැටියට, පදනම හැටියට දේශනා කළේ. ශ්‍රද්ධා බීජං කියලා සඳහන් කළා. ශ්‍රද්ධාව තමයි මේ ආධ්‍යාත්මික ගමන් මාගේ බීජය, අංකුරය විදිහට දේශනා කළේ. ශ්‍රද්ධා ධනං කියලා දේශනා කළා. ශ්‍රද්ධාව තමයි ධනය, ආධ්‍යාත්මික ධනයන් හතක් බුදුහාඳුර දේශනා කළා. ශ්‍රද්ධා ධනං, සීල ධනං, කිරියොත්ථප්පියන් ධනං මේ ආදි වශයෙන් ඒ දේශනා කරන සත්කාරයේ ධනයේදී පළවෙනි ධනය විදිහට බහදුතුන් වහන්සේ පැහැදිලි කළේ ශ්‍රද්ධාව නැමැති ධනය. අන්නේ ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද කියලා පින්වතුන් අපි තාම මනවින් තේරුම් ගන්නට ඕන. බොහෝ විට අපට හිතෙන්නේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව ගෞරවයෙන් මල් පහන් ආදිය පූජා කිරීම, ගාථා සජ්ජායනය, පිරිත් සජ්ජායනය මෙන්න මේවා දේවල් ටිකට විතරක් අපේ ශ්‍රද්ධාව සීමා වෙලා තියෙනවා. ඒකත් ශ්‍රද්ධාවන්ත කෙනෙක්ගේ තියෙන මූලික ලක්ෂණ. නමුත් ඒ ශ්‍රද්ධාව ටිකෙන් ටික ගැඹුරට යන්නට ඕන. ධර්මයෙන් සඳහන් වෙනවා ශ්‍රද්ධාවන්ත කෙනාගේ මූලික වශයෙන් තියෙන ලක්ෂණ මොනවද කියලා. දස්සනකාමෝ සීලවතං සද්ධම්ම සෝතු මිච්ඡති විනේය මච්ඡේරමලං අවේ සද්ධෝති වෙච්චති කියලා සඳහන් කළා. ශ්‍රද්ධාවන්ත කෙනා සිල්වතුන් ගුණවතුන් දකින්නට කැමති. දස්සනකාමෝ සීලවතං සද්ධම්ම සෝතු මිච්ඡති සද්ධර්මය ශ්‍රවණය කරන්න කැමති. විනේය මච්ඡේරමලං මසුරු මල නැත්නම් හිතේ තියෙන ලෝභය ටිකෙන් ටික අඩු කරගන්න හේතනක් කැමති. මෙන්න මේක තමයි ශ්‍රද්ධාවන්ත කෙනෙක්ගේ ආරම්භයේදීම දකින්නට පුළුවන් ලක්ෂණය. මොනවද? යාලත් සිල්වතුන් ගුණවතුන් දකින්නට කැමති, ධර්ම ශ්‍රවණය කරන්න කැමති, ඒ වගේම දන් දෙන්නට කැමති. දැන් මේ පිනතුන ගණනත් මේ ගුණාංග තියෙනවා. මෙන්න මේ ගුණාංග තියෙනකොට තමයි මේ ශ්‍රද්ධාවන්ත බව තවත් දිනු කරගන්නට අපට අවස්ථාව ලැබෙන්නේ. අන්න එතෙන්දී ඊළඟට ශ්‍රද්ධාවේ ඊළඟ පියවර ටික දිනු වෙන නම් අපි අඛණ්ඩව ධර්ම ශ්‍රවණය කරන්නට ඕන. ධර්ම ශ්‍රවණය කරපමණටයි ශ්‍රද්ධාව දිනු වෙන්නේ. භාගතුන් වහන්සේ දේශනා කරනවා යෝ ධම්මං පස්සති සෝමං පස්සති කියලා. යම් කෙනෙක් ධර්මය දකිනවා නම් ඒක නැත්නම් බුදුරජාණන් වහන්සේ දකිනවා කියලා. එනිසා බුදුරජාණන් වහන්සේ සැබෑලෙසම දකින්නට නම් අපේ මනසින් නෙවෙයි, සාමාන්‍ය අපට තියෙන සින් නෙවෙයි, අපේ පඤ්ඤා නැමැති ඇසින් පඤ්ඤා චක්ෂුසෙන් ඒ බුදුරජාණන් වහන්සේ හඳුනා ගන්නට ඕන. එහෙම හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ ධර්ම ශ්‍රවණය කළ පමණට. ඒත් මේ ශ්‍රද්ධා කියන වචනය බොහොම විශේෂ වචනයක්. සාමාන්‍ය කෙනෙකුට හිතෙන පුළුවන් ශ්‍රද්ධාව කියන එක මේ බුද්ධ ධම්ම සංඝ කියන සරුවන කෙනෙහි විතරක් තියෙන දෙයක් කියලා. නමුත් වෙනතන මේ ගැන ගැඹුරින් අධ්‍යයනය කරනකොට තේන දෙයක් තමයි ඇතම් සූත්‍රවල භාගතුන් වහන්සේ දේශනා කරනවා උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙන කලම ශ්‍රද්ධාව තිබ්බ කියලා. මේක ඉතාම වැදගත් කාරණයක්. සාමාන්‍යයෙන් අපිට හිතෙන ශ්‍රද්ධාව පහළ වෙන්නේ බුද්ධ ධම්ම සංඝ කියන සරුවන පහළවට පස්සේ කියලා. නමුත් භාගතුන් වහන්සේ දේශනා කරන විශේෂයෙන් ආලාර කාලා මුද්දකරාම පුත්ත කියන මේ දේ නැතුළු කරන කාලයේදී බුදුහාමුදුරන්ගේ ළඟ ශ්‍රද්ධාව තිබුණා කියලා බෝසත්යන් වහන්සේ ළඟ. ආලාර කාලාමට ශ්‍රද්ධාව තිබුණා මට ශ්‍රද්ධාව තියෙනවා කියලා සඳහන් කළා. බුද්දකරාම පුත්තට ශ්‍රද්ධාව තිබුණා මට ශ්‍රද්ධාව තිබුණා කියලා සඳහන් කළා. එතකොට උන්වහන්සේ බුද්ධත්වයට පත්වන කලින්නේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන ලෝකේ පහළ වෙන කලින් තමයි මේ ශ්‍රද්ධාව ප්‍රතිලාභය ලැබිලා තියෙන්නේ. එතකොට මෙන්න මේක විශේෂ දෙයක්. එතකොට එතන ශ්‍රද්ධාව කියලා කියන්නේ මොකටද? ශ්‍රද්ධාව කියලා කියන්නේ වෙනදුන මේක හොඳට තේරුම් ගන්න ඕන කාරණයක් තමයි. ඒ ශ්‍රද්ධාව කියන්නේ අපි යමක් පුහුණු කරනවා නම් අන්නේ පුහුණු කරන දේ පිළිබඳව තියෙන විශ්වාසය confidence එක. දැන් ආලාර කාලාම යමක් පුහුණු කරලා අරූපාවචර ධ්‍යාන ලබා ගත්තා නම් අන්නේ පුහුණු කරන පුහුණු වීම ගැන බුදුහාඳුරන්ටත් ඒ වගේම පොසතන් වහන්සේටත් ඒ වගේම විශ්වසනීයත්වයක් තිබුණා. අන්නේ විශ්වසනීයත්වයේ තුලින් තමයි ඒ ගමන් මාර්ගයේ ගිහිල්ලා ඒ ධ්‍යාන ආදී ලබා ගත්තේ. උද්දකරාම පොත්ත කිසියම් විදිහේ භාවිතයක් ප්‍රැක්ටිස් එකක් තිබුණා නම් අන්න ඒ ගැන විශ්වාසයක් උන්වහන්සේටත් තිබුණා. ඒ නිසා තමයි මේ මාර්ගයේ ගිහිල්ලා උන්වහන්සේට ඒ ධ්‍යානම ලබා ගත්තේ. අන්නේ වගේම තමයි අද දවසේ අපි හැබැයි ලෙසම මේ බුද්ධ ශාසනය තුළ ශ්‍රද්ධාව කියනවා නම් ඒ ශ්‍රද්ධාව කියන්නේ සද්ධාතේ තථාගතස්ස බෝධින් කියන කාරණය. බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වය ගැන උන්වහන්සේ පුහුණු කරපු දේ ගැන තියෙන විශ්වාසනයක් තියෙනවා. මේක ඉතාම වැදගත් කාරණයක්. මෙන්න මේ ගැන විශ්වාසය තිබුණු තරමට තමයි අපට ඉදිරියට යන්න පුළුවන්කම තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි මෙන්න මේ ශ්‍රද්ධාවෙදී තියෙන විශේෂ ලක්ෂණය තමයි අප මේ බුදුහාමුදුරුවෝ ගමන් කරපු ගමන් මගේ ගමන් කරනකොට අපට අනිවාර්යයෙන්ම ප්‍රතිඵල ලැබෙනවා. සහ අන්න ඒ ප්‍රතිඵලය අප අද ලෝකයේ යමක් කරලා ප්‍රතිඵලයක් ලබනවා නම් ඒ ලබන දේවල් අතුරින් ඉක්මනටම අපට ප්‍රතිඵල ලැබෙන දේ ගැන විශ්වාසයක් තියෙනට ඕන. මේකට තමයි ධර්මයේ ගුණ කියනකොට සන්දිට්ඨිකෝ අකාලිකෝ කියලා කියන්නේ. සන්දිට්ඨික කියන්නේ මේ ජීවිත කාලෙම විපාක ලැබෙනවා. අකාලික කියන්නේ ඉක්මනින්ම ප්‍රතිඵල ලැබෙනවා කියන කාරණා. දැන් ඔබ දන්නවා අපි පොඩි කාලේ බොහෝ විශ්වාස තියාගෙන ඉති අධ්‍යාපනයේ. අපි හැමදාම උදේ නැගිටලා ඉස්කෝලේ යනවා නේද? බලන්න අපි ඒ අවුරුදු 10ක් 15ක් ඇතැමිට අවුරුදු 18ක් විතර අපට යන්න සිද්ධ වුණා එක උපාධි සහතිකයක් ලබා ගන්න. අපි ඒ උපාධි සහතිකය අපට ලැබෙනවා සහ ඒ අධ්‍යාපන සුසුකම ලැබෙනවා. එයින් අපට රැකියාවක් ලැබෙනවා කියලා අපට අකණ්ඩ විශ්වාසයක් තිබුණා. ඒ විශ්වාසය නොතිබ්බනම් අපි එච්චර කාලයක් කැප කරන්නේ නැහැ. බලන්න හැමදාම අපි උදෑසන අවදිලා ගියානේ ඉස්කෝලේනේ. වැස්ස තිබුණත්, රස්නේ තිබුණත් ඇතැමිට ලෙඩ වෙලා හිටියත් අපි ඒ ගමන ගියා. අන්න ඒ විශ්වාසය බලන්න අපට ධර්මයේ ළඟදී තියනවාද කියලා. ඇතැමිට අපි වෛද්‍යවරේ කමු වෙන්න ගියත් වෙලාවටම අපි යනවා. වෙන හැම දෙයකටම අපි වෙලාවට යනවා. සමහර ඇතැමිට මේ ධර්මයේ ළඟදී උනන්දු අඩු ගතියක් තියෙනවා. ඒකට හේතුව තමයි ඔවුන්ට මේ විශ්වාසය මේ ශ්‍රද්ධාව අඩුකම තමයි. නමුත් අප දහම ළඟට එද්දී මෙන්න මේ විශ්වාසය අපට ඉහළම මට්ටමේ පාත්‍රා ගන්නට අපි දක්ෂ වෙන්න ඕන. මෙන්න මෙතෙන්දී මොකද්ද බුදුහාඳුර අවබෝධ කරගත්තු දේ කියන එක අපි කෙටියෙන් හරි දැනගන්න ඕන. එකක් තමයි උන්වහන්සේ කම්මසකතා සම්මාදිටිය තුළින් මේ කර්ම චක්‍රය ගැන මන අවබෝධයක් ලබා ගත්තා. මොකද කර්ම චක්‍රය කියලා කියන්නේ? මේකට කියනවා කම්මසකතා සම්මාදිටිය කියලා. අපේ හිත මුල් වෙලා යමක් අප කරනවා නම් අන්නේ හිතේ ස්වභාවයට අනුව අපට සැප දුක් විපාක ලැබෙනවා කියන කාරණය. මනසාකේ පදොට්ඨේන වාසතිවා කරෝතිවා. හිත අපිරිසිදු වෙන අපි යමක් හයින් වචනේ සිතින් කරනවා නම් ඊට අපට තතෝනන් දුක්ඛමන් වේති චක්ඛන වහතෝ පදම්. ඊට අනුව දුක් විපාක ලැබෙනවා කියන කාරණය. හිත අපිරිසිදු අපි යමක් කළොත් අපට දුක් විපාක ලැබෙනවා. මනසාචේ පසන්නේන භාසති වා කරෝති වා. අපි හිත පිරිසිදු හිතින් යමක් කරනවා නම් කයින් වචනෙන් හිතින් අන්නේ හිතේ පරිසුද්ධත්වය නිසා සමන්න ජීවිතයේ සැප ලැබෙනවා කියන කාරණේ. මෙන්න මේක තමයි ධර්මාබෝධයෙන් අපට ලැබෙන පළවෙනි අවබෝධය. මේක සම්මාදිකේ කරා පියවරක්. මෙන්න මේ සම්මාදිකේ ලැබුණු ගමම් අපි හරියට හිත පිහිටුවා ගත්තා නම් ඒ ගැන විශ්වාසයක් ඇති වුණා නම් අපේ ජීවිතේ වෙන පරිවර්තනයක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි සම්බපාපස්සකරණං කුසලසෝක සම්බදා කියන කාරණේ. අපි අකුසලෙන් මිදෙනවා හැකිතා කුසල කරන. මෙන්න මෙතන තමයි අපට පළමුවෙන් ඇති වෙන විශ්වාසණයක් තියෙන්නේ. මෙන්න මේ දේ කරනවත් එක්කම අපට එහි ආනිසංස ලැබෙනකොට තවත් අපි ඉදිරියට යන්නට උත්සාහ කරනවා. දැන් අපි පාසල් යනකොට අපි එක එක පන්තිවලදී අපි සමත් වෙන ලකුණු ලැබෙනවා. ඒ ලකුණු ලැබෙන අපට අභ්‍යන්තර අභිප්‍රේරණයක් ඉන මොටිවේෂන් එකක් ඇති වෙනවා අපි තවත් ඉදිරියට යන්න ඕන කියලා. අන්න ඒ ගමන් මාගේ ගිහිල්ලා තමයි අපි අවුරුදු 10ක් 12ක් 15ක් 18ක් ඉගෙනගෙන අපි මේ අධ්‍යාපන මේ පැත්තට ආවේ. අර ඇති වෙච්ච අර උනන්දුවත් මත. අන්නේ වගේම තමයි ධර්මයේ පොඩි හොතනෙන් අපි පටන් ගන්නකොට අපටම ඒ ධර්මයේ ආනිසංස දෛනික ජීවිතය දැක ගන්න පුළුවන්. ඒත් එක්ක අපේ ජීවිතේ ලොකු පරිවර්තනයක් ඉදිරියට ගමන් කිරීමක් සිදු වෙනවා. එතකොට මෙන්න මේ කම්මස්ස කතා සම්මාදිකියත් එක්ක අපිට තේරෙනවා දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවල ආනිසංස අපට පේනවා. දන් දෙනකොට සීටි මුදාරන් විඳති දාඨා කියලා සඳහන් කරනවා. අප සංසකවදයක් වෙනත් කෙනෙකුට පරිත්‍යාග කරනකොට අපිට ඒ දෙලොකු සතුටක් ඇති වෙනවා. ඇතැම් විට අපි නිර්ආහාර වෙනගෙන ආහාරයක් නැති කෙනෙකුට අපි කෑමක් දුන්නොත් යමක් දුන්නොත් ඒ කෙනාට භුක්ති විඳිනකොට අපිට ඒ දෙලොකු සතුටක් හට ගන්නවා. අසරණ දරුවෙකුට පාසල් පොත් ටික සබද්ද දෙකක් අරන් දෙන ඒ දරුවා හොඳට ඉගෙන ගන්නවා දකිනකොට අපිට ඒ දෙලොකු සතුටක් ඇති වෙනවා. අපේ සතෙකුට කෑමක් දීලා කුරුල්ලෙකුට ලේනෙකුට අපේ නිවසට කෑම දානවා. ඒ සතයිල කෑම ටික කනකොට අපේ දෙලොකු සතුටක් ඇති වෙනවා. කොච්චර සතුටෙන් ඒ සතා කෑම ටික කනවද කියලා. සතෙකුට වතුර ටිකක් අපි දෙනවා. සතේ කෑලේ වතුර ටික බොනවා. ඇතැම් විට බීලේ වතුර ටිකම නාගෙන යනවා ඒ සතා. බලන අපිට ඒක දකිනකොට හිතට කොච්චර සතුටක් හටගන්නේ. අනේ මේ සතු කී දෙන්නේ මං අද දාපු බට්ටික කුරුල්ලෝ කී දෙනෙක් කැවල කෑවද? සතු කී දෙනෙක් මං දීපු වතුර ටිකෙන් අද නාගෙන ගියාද? එදාගෙනකොට හරි සතුටක් හට ගන්නවා. මෙන්න මේක තමයි අපි කරන සංඛාමලින් අපට ලැබෙන ආනිසංසය. අපේ සතුට වැඩි වෙනවා එන්න එන්න. තවත් ටිකක් ඉදිරියට ගියාට පස්සේ අපි පංචශීල ආරක්ෂා කරනවා. එක විටම පහම බැරි වුණත් පුළුවන් මට්ටමින් අපි එක ශික්ෂාපදයෙන් පටන් ගන්නවා. මම අද දින මෙන්න මේ ශික්ෂාපදය අඛණ්ඩව ආරක්ෂා කරනවා. ඒකත් මම මේ කරකිනා කියලා අපි ශිලපද ටික ආරක්ෂා කරනවා. තවත් සතියක් ඉදරනකොට අපි දෙවන ශික්ෂාපදයත් ආරක්ෂා කරනවා. එක විටම පහම ඔබ රකින්නවා නම් පහම අදිස්ථාන කරගෙන ඔබට රකින්න පුළුවන්. නමුත් එම අපහසුතාවක් තියෙනවා නම් මේක ටිකෙන් එක දිනු කරගෙන ඔබට මාත්‍යයක් දෙකක් යනකොට ඔබේ ජීවිතයේ පංචශීලයේ මතම පදනම් වෙච්ච ජීවිතයක් වටපත් වෙනවා. ඒකෙන් අපිට ලොකු සතුටක් හට ගන්නවා. මෙන්න බලන්න සිල්වන්ත ජීවිතයේ තියෙන සතුට. මේ සිල්වන්ත භාවයේ කියලා කියන්නේ ලෝකෙට අභේදානීය දීමක් කියලා. යම් කෙනෙක් මේ සිල්පද පහෙන් ආම වශයෙන් සිල්පද දෙකක් ආරක්ෂා කරනවා නම් යම් කෙනෙක් හොරකම් නොකරනවා නම් බොරු කියන්නේ නැත්නම් අපිට ඒ ගැන කොච්චර විශ්වාසයක් ඇති වෙනවද? කොච්චර නිර්භයතාවයක් ඇති වෙනවද? දැන් අපි කෙනෙක් ඉන්නකොට යම් කෙනෙක් හොරකම් කරන කෙනෙක් ඇවිල්ලා ගෙලී ඉන්න බව දන්නවනම් අපිට හිතට කොච්චර බයක්ද නේ? හොරකම් කරන කෙනෙක් අද මෙතෙන්ට ඇවිල්ලා ඉන්න කියලා කවුරු හරි කිව්වොත් මොකද වෙන්නේ? ඔබ ඉස්සෙල්ලාම බලන්න ඔබේ බෑග් එක තියෙද කියලා බලනවනේ. පර්ස් එක තියෙද කියලා බලන, ෆෝන් එක තියෙද කියලා බලන, එකපාරම බලන්නේ වටිනාම දේ තමයි බලන්නේ. හොරා ඉන්නවා කියලා කිව්ව ගමන්. ඇයි ඔබට සැකයි බයයි මේ දේ කොයි වෙලේ හොරකම් කරන්නද කියලා දන්නේ. ඒ වගේම තමයි අපේ ජීවිතවලනොත් මේ අඩුපාඩුකම් වුණොත් සමාජය අනිත් පැත්තට ඒ වගේම බයෙන් ඉන්නේ. එතකොට භාගතුන් වහන්සේ දේශනා කළේ මේ පංචශීල ආරක්ෂා කිරීම අභයන්දේති, අවේරන්දේති, අභ්‍යසජ්ජන්දේති කියලා. ලෝකෙට නිර්භයතාවය, ලෝකෙට මෛත්‍රිය අවෛරී භාවයෙන් ප්‍රධානය කිරීම පංචශීල ආරක්ෂා කිරීම කියන කාරණය. ඉතින් මෙන්න මේ පංචශීලය තමයි අපේ ජීවිතයේ සුරක්ෂිත භාවයට හේතු වන ප්‍රධානතම කාරණෙ විදිහට දේශනා කළේ. ඒක මේ ජීවිතයේ සුරක්ෂිත භාවය විතරක් නෙමෙයි අපට සංසාරික ජීවිතෙන් අපායට නොවැටී අපේ ජීවිතය සුරක්ෂිත කරගන්න මාර්ගයක් විදියටයි බුද්ධාගම වහන්සේ මේ පංචශීල ප්‍රතිපදාව අපට දේශනා කළේ. මෙහෙම ගිහිල්ලා පින්නතුනේ අපි තවත් ඉදිරියට යනකොට මේ පංචශීලයේ හුදෙක් සීලයක් විතරක් නෙවෙයි ඒක අපට භාවනාවක් කරගන්නට පුළුවන්. සමහරවගෙන පංචශීලය ගැන මද වේලාවක් ඔබට ඇස් දෙක පියාගෙන ඒ ගැන හිතනකොට ඒ හිත එකම කරනකොට ඒකම සමාධිමත් කරන්නට හේතුවක් වෙනවා. එතකොට සීලය විතරක් නෙවෙයි ඒක සීලානුසතිය භාවනා කරගෙන අපට පුළුවන්කම තියෙනවා. තවත් එකක් ඉදිරියට ගියාට පස්සේ අපි මේ භාවනා කමටහන් ටික හඳුනා ගන්නවා. සමත භාවනාවක් අපි හඳුනා ගන්නවා. බුදුගුණ භාවනාව, මෛත්‍රී භාවනාව මේ වගේ භාවනාවක් අපි හඳුනාගෙන තේරුම් අරගෙන ඒක අපේ ජීවිතයට ටිකෙන් ටික අපි පුරුදු කරන්න උත්සාහ කරනවා. අපේ හිතට බාහිරින් එන අරමුණු නිසා හට ගන්නා වූ හිතේ වික්ෂිප්තභාවයේ හිතේ නීවරණ ටිකෙන් ටික අඩු කරගන්නට අපට මේ අපි කරන භාවනාව හේතුවක් වෙනවා. අනේ භාවනා කර අපට විශේෂයෙන්ම බුදුගුණ භාවනාව පුහුණු කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ අනුමතිය සිහිය. ඒ වගේම මෛත්‍රී භාවනා පුරුදු කරන්න පුළුවන්. මෙන්න මේ වගේ කමටහනකින් අපේ හිත පිරිසුදු කරගෙන වැඩ වඩා ඉදිරියට යන්න පුළුවන්. අප මේ සඳහන් කළේ අර බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව ඇති කරගන්න පළවෙනි පියවර විදියට කම්මස්සකතා සම්මාදිට්ඨිය දෙන අවබෝධයෙන් මේ දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා සිදු කිරීම. මේක පින්තුනේ ආරම්භක පියවර විතරයි. මේ මෙතන එනකන් කාරණා ටික මේ ලෝකයේ මත පිහිටන අපි මේ දේ කරන්නේ. එතකොට සත්පුද්ගල සංඥාව තුළ ඉඳගෙන තමයි මෙතෙක් වඩපු ධම්මඟ වඩන්නේ. හැබැයි මෙතනින් පස්සේ තවත් කාරණයක් තියෙනවා. අර කම්මසකට සම්මාදිතී ඉක්මවල චතුසත්‍ය සම්මාදිතී කියන කාරණයක් තියෙනවා. මේ දුකේ හට ගැනීම හා නිරෝධය පිළිබඳ අවබෝධය ඇති වන දර්ශනයක් තියෙනවා. ඒ දර්ශනය තමයි පටිසෝතගාමින් නිපුණන් දුද්දසං අනුන් කියලා දේශනා කළේ. ඉතින් අපි එතෙන්ට යන්න කලින් අප මේ මුලින්ම සාකච්ඡා කරපු කම්මසකට සම්මාදිතී පාදක කරගෙන තියෙන මේ දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවල තියෙන මේ කුසල ධර්ම ගැන අපි අවබෝධයෙන් අපි ටික වේලාවක් කෙටි භාවනාවක් පුහුණු කරමු. මුලින්ම ආරම්භයක් විදියට අපට පුළුවන් පුහුණු කරන්න බුද්ධානුස්සති භාවනාව. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ගුණ අනුව සිහිතයි බුද්ධානුස්සති භාවනා කියලා කියන්නේ. අප සරණගේ අපේ ශාස්ත්‍රෝ බුදුරජාණන් වහන්සේ තුල පැවති ආ වූ ඒ ගුණ සමුදායෙන් මදක් හෝ අපි සිහිපත් කිරීමයි මෙතෙන්දි කරන්නේ. ඉතින් ඔබ ටික වේලාවක් ඒ සඳහා සෝදානම් ගන්න. පාසු ඉරියව්වක වාඩි වෙලා අප දැන් බුදු ගුණ සිහිපත් කරන්නටයි සෝදානම් වන්නේ. ශරීරය සැහැල්ලුවෙන් තියාගෙන වම් අත උඩින් දකුණු අත තියාගෙන ශරීරයේ ඍජුව තියාගනිමු. මුලින්ම ඔබ සිටින ඉරියව්ව ගැන මදක් සිහිපත් කරන්න. හිසේ සිට පාදාන්තය දක්වාත්, දෙපා සිට හිස දක්වාත් ඉඳගෙන සිටින ඉරියව්ව සිහිපත් කරන්න. ඔබේ සිත එක ස්ථානයකට ගන්නට පරිමකං සතින් උපට්ඨ පෙත්වා කියන ධර්මයේ සඳහන් වෙන ආකාරයට අපේ හිත මෝහන අභියසට මුඛේ අභියසට අපි ගන්න අවස්ථාව. නාසිකාග්ගේවා මුඛ නිමිත්තේවා කියලා ධර්මයේ සඳහන් කරනවා. නාසයේ කෙළවර හෝ මුඛයේ උඩුතොල් ආශ්‍රිතව හිත තියාගන්න වර්තමානයේ තුල වර්තමානය තුල තියාගෙන බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ සිහිපත් කරන අවස්ථාව. ඔබ දැකලා තියෙන ඉතාම ප්‍රසන්න බුද්ධ ප්‍රතිමාවක් හෝ බුද්ධ රූපයක් පින්තූරයක් සිහිපත් කරගන්න. බුදුරජාණන් වහන්සේගේ ළඟම ඔබ සිටිනවා කියන හැඟීම ඇති කරගෙන උන්වහන්සේ තුළ පැවති ගුණ සිහිපත් කරන අවස්ථාව. මාතරණේ ගියේ මගේ ශාස්ත්‍රෝ බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මෛත්‍රියෙන් හා ප්‍රඥාවෙන් ඉහළටම හිත දිනු කරපු උත්සමයන් වහන්සේ. උන්වහන්සේ තුළ පැවති සියලු ගුණ සමුදාය අරහන් ආදී ගුණ නමේ ගැටේ කරාසී පැද තිනවා. බුදුරජාණන් වහන්සේට අරහන් කියලා කියනවා. උන්වහන්සේ සියලු කෙලෙසුන් දුරු කරලා සංසාර චක්‍රයේ අර සිඳලා නොවැතියන්ගේ සියලු පුද පූජාවන් වලට සුදුසුතුමෙක් වුණා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුළ පැවැති මේ ගුණයට අපි කියනවා අරහන් කියලා. අරහං අරහං අරහං අරහං අරහං අරහං සම්මා සම්බුද්ධෝ. බුදුරජාණන් වහන්සේ කිසිදු ගුරුවරයෙකුගේ මඟ පෙන්වීමක් නොමැතිව උන්වහන්සේගේම ඥාණයෙන් දුක්ඛාදී චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තා. බුදුරජාණන් වහන්සේ තුළ පැවතියා වූ මේ ගුණයට අපි කියනවා සම්මා සම්බුද්ධ කියලා. සම්ම ධම්මා සම්බුද්ධෝ ධම්මා සම්බුද්ධෝ ධම්මා සම්බුද්ධෝ බුදුරජාණන් වහන්සේ විපස්සනා ඥාන ආදී විද්‍යා ධර්ම වලින්ද සීලය ඉන්ද්‍රිය සංවරය ආදී සරණ ධර්ම වලින්ද යුක්ත වුණා. විද්‍යා හා සරණ ගුණය යුක්ත බුදුරජාණන් වහන්සේට අපි කියනවා විද්‍යා චරණ සම්පන්න කියලා. විඤ්ඤාචරණ සම්පන්නෝ විඤ්ඤාචරණ සම්පන්නෝ විඤ්ඤාචරණ සම්පන්නෝ විඤ්ඤාචරණ සම්පන්නෝ විඤ්ඤාචරණ සම්පන්නෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුභතෝ භාගතුන් වහන්සේ මන ගමන් විලාසයෙන් යුක්ත වුණා. උන්වහන්සේගේ වචනයත් හැම අවස්ථාවකදීම සුභාසිත වචනයක් වුණා. උන්වහන්සේ ගමන් කළ ප්‍රකෘති ගමන පමණක් නෙවෙයි, සම්බුද්ධත්වයේ කරා වැඩම කළ ආධ්‍යාත්මික ගමන් මගත් විසිතුරු ගමන් මගක් වුණා. අනුසත්‍යයන්ද දහම් මගට යොමු කරමින් උන්වහන්සේ බෝධිසත්ව අවධියේ පටන්ම කටයුතු කළා. භාගතුන් වහන්සේ තුල පැවති මේ උතුම් ගමන් විලාසය හා සුභාසිත වචනයට අපි කියනවා සුගත කියලා. සුගතෝ සුගතෝ සුගතෝ සුගතෝ බුදුරජාණන් වහන්සේ කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක යන තුන් ලෝකයේ, එහෙමත් නැත්නම් සත්ව ලෝක, සංස්කාර ලෝක, අවකාශ ලෝක කියන මේ තුන් ලෝකයේ අතඹලක්සේ මැනවින් පසක් කළා. ඒ ලෝකයන්හි භෞතික ස්වභාවයත්, ඒ ලෝකයන්හි සත්‍යයන් ඉපදෙන ආකාරයත්, චුත වෙන ආකාරයත්, ඊට හේතු වන කර්ම හා කර්ම විපාක පිළිබඳව භාගතුන් වහන්සේ මැනවින් ප්‍රත්‍යක්ෂ කළා. ලෝකයන් පිළිබඳව යථාබෝධය මෙලෙසින් පසක් කළ ඒ උතුම් බුදු ගුණයට අපි කියනවා ලෝකවිදූ කියලා. ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව සිටියා වූ සැඩපරස පුද්ගලයන් උන්වහන්සේගේ මෛත්‍රී නැමැති දිය දහරින් ප්‍රඥා නැමැති ආයුධයෙන් දමනය කළා. සැඩපරස පුද්ගලයන් දමනය කිරීම නම් වූ මේ උත්තරීතර ගුණයට අපි කියනවා අනුත්තර පුරිස ධම්ම සාරති කියලා. අනුත්තරෝ පුරිස ධම්ම සාරති අනුත්තරෝ පුරිස ධම්ම සාරති අනුත්තරෝ පුරිස ධම්ම සාරති මාසරණ ගියේ මගේ සාස්ෘ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සමවත්සුවෙන් මා ඉදිරිපස වැඩ සිටිනවා කියන හැඟීම ඇති කරගෙන උන්වහන්සේගේ ජීවිතය තුළ පැවති ආ වූ ඒ නික්ලේශී සම්බුදු ගුණය කියන එක මා මෙනෙහි කරන අවස්ථාව මගේ හදවත බුදු කුටියක් බුදු මැදුරක් බවට පත් කරගනිමින් සම්බුදු ගුණ මගේ සිතෙන් සිහිපත් කරන අවස්ථාව අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තාදේව මනුස්සානං භාගතුන් වහන්සේ මිනිසුන්ට මෙන්ම දෙවියන්ටත් සසර ගමන් මඟ පෙන්වා දෙන උතුම් ශාස්ත්‍රවරයෙක් වුණා. මෙන්න මේ බුදුගුණයට අපි කියනවා සත්තාදේව මනුස්සානං කියලා. සත්තා දේව මනුස්සානං සත්තා දේව මනුස්සානං හෝ බුදුරජාණන් වහන්සේ දුක්ඛාදී චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගෙන අන් අයගේ අවබෝධය සඳහා ආය දේශනා කළා. බුද්ධෝ සෝ භගවා බෝධාය ධම්මං දේශේති කීපෝ ආකාරයට අවබෝධයට සම්බන්ධ භාගතුන වහන්සේ අන් අයගේ අවබෝධය සඳහා ධර්ම දේශනා කළා. මෙන්න මේ උතුම් බුදු ගුණයට අපි කියනවා බුද්ධ කියලා. බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ වැඩ සිටිය භාග්‍ය සම්පන්න උත්සමයන් වහන්සේ වුණා. සතර අනාදිමත් කාලයක් පිරුවා වූ දාන ආදී පාරමිතා ධර්මවල ආනිසංසයෙන් උන්වහන්සේ වෙනුවෙන් අද ලෝකේ අප්‍රමාණ පුදුසැලකිලි සිද්ධ කරනවා. මෙන්න මේ භාග්‍ය සම්පන්න ගුණයට අපි කියනවා භගවා කියලා. භගවා භගවා භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා මේ බුදුගුණ වලින් ඔබ වඩාත්ම කැමති එක බුදුගුණයක් ඔබට බොහෝ කාලයක් අඛණ්ඩව පාත්වා ගත්තොතින් මෙනෙහි කළොතින් භාවනා පිළිවෙත වැඩිමෙන් වඩ වඩාත්මකේ චිත්ත සමතේ දිනු කරගන්නට මේ බුදුගුණ භාවනාව අපට උපකාරයක් වෙනවා. සෝගතෝ සෝගතෝ

අන්නේ සිතුවිල්ල අපට අපේ දෛනික ජීවිතය සාර්ථක කරගන්නටත් අනිත් අය සමග ඉතාම සුහදව සාර්ථකව අපේ ජීවිතය ගෙන යන්නටත් අපට හේතු වෙනවා. ඉතින් විශේෂයෙන්ම අපි රැකිරක්ෂා කරන අය විදියට නැත්නම් සමාජය සමග කටයුතු කරන අය විදියට අපි බොහෝ දෙනෙක් එක කටයුතු කරන්න අපට සිද්ධ වෙනවා. අන්න එතෙන්දී අපේ සිතේ මෛත්‍රිය යුතුය කරනවා නම් සැබවින්ම බාහිරයටත් එහි ආනිසංස දැනෙනවා. එයට දැනෙනවා අපි මෛත්‍රිය සාගත වෙන්න කෙනෙක් කියන එක අපේ ආධ්‍යාත්මික ශක්තිය අනිත්‍යයටත් විකසනය වීමක් තියෙනවා. අන්න යාපට බාහිරය සමග වැඩ කටයුතු කිරීමේදී ලොකු පහසුවක් වෙනවා. ඉතින් ඒක කාලයක් අපට දිනු කරවතින් ඇතැම් විට අපි අර දැඩි නීති රීති වලට කොටු වෙනවට වඩා මේ මෛත්‍රී සිතුවිල්ලෙන් අපේ ජීවිතවල බොහෝ කටයුතු සාර්ථක කරගන්නට අනිත්‍යය සමග සුහඳ වියත් එක වැඩ කටයුතු කරවා ගන්නටත් කරගන්නටත් අපට මෙය හේතුවක් වෙනවා. ඒ විතරක් නෙවෙයි මෛත්‍රිය වඩන කෙනා මෛත්‍රියෙන් විතරක් නවතින්නේ නැහැ. ඒ කෙනාගේ ළඟ කරුණාවක් තියෙනවා, මුදිතාවක් තියෙනවා, උපේක්ෂාවක් තියෙනවා. මෙන්න මේ සතර බ්‍රහ්ම විහරණම එකට සම්බන්ධව ගමන් කරන කාරණා හතරක් වෙනවා. මෛත්‍රිය වඩන කෙනා අනිත්‍යගේ දුකේදී පිහිට වෙන්න ඕන කියන හැඟීමක් තියෙනවා. ඒ වගේම අනිත්‍යගේ දිනුවේදී සතුට වෙනවා, මුදිතා ගුණ ඇති කරගන්නවා. ඒ වගේම යම් යම් අවස්ථාවලදී උපේක්ෂාවට පත් වෙනවා. අපිට සමහර කටයුතු කරද්දී යම් යම් දේවල් පාලනය කරන්න බැරි දේවල් තියෙනවා. විවිධ හේතු මත වෙන්න පුළුවන්. එක් ඔය පුද්ගලයාගේම කර්ම දෝෂ නිසා වෙන්න පුළුවන්, වැරදි චර්යාවක් නිසා වෙන්න පුළුවන්, දේශපාලනික වියවුල්තාවයක් නිසා වෙන්න පුළුවන්, රටේ තියෙන දුර්භාග්‍ය සම්පන්න දෙයක් නිසා වෙන්න පුළුවන්, දේශගුණික විපර්යාසයක් නිසා වෙන්න පුළුවන්. මේ කුමන හෝ කාර්යයක් නිසා අපට සමහර දේවල් ලෝක තත්ත්වයන්, සමාජ තත්ත්වයන් පාලනය කරන්න බැරි දේවල් අපට තියෙනවා. අන්න එවැනි තත්ත්වයන් වලදී අපි කරන්නේ මෙදහත් බවක් ඇති කරගන්නවා, උපේක්ෂාවක් ඇති කරගන්නවා. මෙන්න මේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන මේ කාරණා හතරට කියනවා සතර බ්‍රහ්ම විහරණ කියලා. බ්‍රහ්ම ලෝකේ ඉන්න බ්‍රහ්මයන් වාසය කරන්නේ මෙන්න මේ කරුණ හතරක් එක්ක. ඉතින් අපට මේ කරුණ හතරත් එක්ක ජීවිතය පවත්වා ගන්න පුළුවන් නම් අපට සැබවින්ම මේ මනුෂ්‍ය ලෝකය බ්‍රහ්ම ලෝකයක් බවට පත් කරගන්න පුළුවන්කම තියෙනවා. එනිසා භාගතුන් වහන්සේ අපට දේශනා කළේ, ධර්ම දේශනා කළේ මේ මනුලෝව බඹලොවක් කරගන්න ක්‍රමය. ඉතින් ජීවිතේ ලස්සන දකින්න කැමති නම්, ජීවිතේ විචිතුරු බව, චමත්කාරය දකින්න කැමති නම් අපේ මෙවැනි භාවනා කමටහන අපේ ජීවිතේ පුරුදු කරන්නට ඕන. අපේ ජීවිතේ කොච්චර ලස්සන දෙයක්ද, කොච්චර විචිතුරු දෙයක්ද කියලා අපට පේන්නේ අපේ හිත නීවරණ වලින් මිදෙනකොට. ධර්මයේ සඳහන් වෙනවා යම් කිසි කෙනෙකුට මේ කාමචන්ද ආදී නීවරණ යටපත් කරගන්න පුළුවන් නම් ඒ තැනැත්තා මේ කාම ලෝකයේ විඳින ඉහළම සැපතට වඩා ඉහළම මානසික සුවයක් විඳිනවා කියලා. කාම ලෝකය කියලා කියන්නේ සතර ආපාය, මනුෂ්‍ය ලෝකය, දිව්‍ය ලෝක 6 කියන මේ 11 භූමිය වලට කියනවා කාම ලෝකය කියලා. එතකොට මේ කාම ලෝකේනොත් ඉහළම සැප විඳින සත්‍යයන් විදිහට දෙවියන් සඳහන් කරනවා. අන්නේ දිව්‍ය ලෝක වල දිව්‍ය ලෝක 6ම විඳින සතුටටත් වඩා ඉහළ සතුටක් විඳින්න පුළුවන් යම් කිසි කෙනෙකුට සමද කමඨහනකින් හිත එකඟ කරගෙන මේ නීවරණ යටපත් කරගන්න පුළුවන් නම්. ඉතින් ඒක ලොකු දියුණුවක්, ලොකු ආධ්‍යාත්මික සතුටක් බවට පත් වෙනවා. ඉතින් අපි දැන් බලාපොරොත්තු වෙනවා ටික වේලාවක් මෛත්‍රී භාවනාව පුරුදු කරන්න. ඉතින් ඔබට ඔබ ඉන්න ඉරියව්ව කැමති නම් ටික වේලාවක් වෙනස් කරගෙන වාඩි වෙලා ඉන්න කෙනෙක් නම් ඕනනම් මද වේලාවක් හිටගෙන ඔබේ ශරීරය සෑහළු කරගන්න පුළුවන්. නැත්නම් අතපය ටිකක් දිගෑරලා ඔබ පහසුවෙන් මේ වැඩසටහන සමග සම්බන්ධ වෙමු. එතකොට අපිට මේක වඩාත්ම අපේ හිතට මේ කරුණ අවබෝධ කරගන්නට හිතට යන්නට ඒක හේතුවක් වෙනවා. සැහැල්ලුවෙන් සරලව ඔබ ඉන්න. අපි දැන් බලාපොරොත්තු වෙන්නේ මෛත්‍රී භාවනාව පුහුණු කරන්නට. ඔබේ ශරීරය සැහැල්ලු කරගෙන පහසු ඉරියව්වකින් වාඩි වෙන්න. ඔබ ඉඳගෙන සිටින ඉරියව්ව ගැන මදක් සිහිපත් කරන්න. හිස සිට පාදාන්තය දක්වා, දෙපා සිට හිස දක්වා ඉඳගෙන සිටින ඉරියව්ව හොඳට සිහිපත් කරන්න. මේ විසිරලා තියෙන හිත නාසය ආශ්‍රිතව පාත්වා ගන්න. පරිමුඛං සති නුපට්ඨපෙත්වා නාසිකාග්නියවා මුඛ නිමිත්තේවා කියලා ත්‍රිපිටකය තුල දැක්වෙන මේ නාසය ආශ්‍රිත හිත තියා ගැනීම සති නිමිති විදියට සලකනවා. එය තමන්ගේ භාවනාව සතිය දිනු කරගන්නට පහසුවක් වෙනවා. වර්තමානය තුළ සති නිමිත්තේ හිත පාත්වා ගනිමු. සති නිමිත්තේ හිත තියා ගනිමින් මා දැන් බලාපොරොත්තු වන්නේ මා වටා සිටින ලෝකයාට මෙත් සිත පතුරවන්නට. මා වටා සිටින බොහෝ දෙනෙක් මගේ පහසුව සඳහා නිතරම උපකාර කරන අය. මට අවශ්‍ය ආහාර පාන, ඇඳුම් කැලඳුම්, බෙහෙත්, නිවාස කියන මේ දේ සපයනට බොහෝ දිනක් මා වෙනුවෙන් කැප වෙනවා. ඒයට මං මෙත්සිතින් සෙත් පදනවා. මාවට සිටින බොහෝ දෙනා මගේ ජීවිතය සපල කරගන්නට උපකාර කරපු අය. අධ්‍යාපනයේ රැකිරක්ෂාදී කටයුතු සපල කරගන්නට සමාජයේ බොහෝ දෙනෙක් මට උදව් කළා තියෙනවා. මා ඒ හැමට මෙත් සිතින් සෙත් පදනවා. මෙලොව සිටින බොහෝ සත්ත්වයන් සසරගත ජීවිතයේදී මගේ අම්මා, තාත්තා, සහෝදර සහෝදරියන් වෙලා දුව දරුවන් වෙලා හිටපු අය. ඒ බොහෝ දෙනේ මට සසරේදී උපකාර කරපු අය. ලෝවැසි හැම දිනාටම මම මෙත්සිතින් සෙත් පදනවා. මෙම නිවසේහි වෙසෙන සියලු දෙනා නිදුක් වෙත්වා. සුවපත් වෙත්වා. ශාන්ත සුවයට පත් වෙත්වා. මෙම ගමෙහි වෙසෙන සියලු දෙනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. ශාන්ත සුවයට පත් මෙම රටෙහි වෙසෙන සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයට පත් මෙම මහද්වීපයේ වෙසෙන සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මෙම පෘථුවේ ජීවසෙන සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් එම සෞරග්‍රහ මණ්ඩලයේ වෙසෙන සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා. මෙම ගැලක්සි සියෙහි වෙසෙන සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා එම විශ්වයේ වෙසෙන සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සෞසත හැම කල් නිදුකී පත්වා සැපතට සමගිව මුනිකී වෙත්වා සෞසත හැම කල් නිදුකී පත්වා සැපතට සමගිව මුනිකී සුවපත් වෙත්වා භාවනා වඩපු අවස්ථාව ඉතින් ඔබ මේ වැඩසටහන සමග සක්‍රීයව සම්බන්ධව හිටියානම් ඔබට මේ ධර්මයේ ආශ්චර්ය ධර්මයේ ආනිසංසය දැක ගන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ අති දීර්ඝ කාලයක් සසර පාරමිතාවන් පුරලා උන්වහන්සේ ආර්ය පරේක්ෂණයක යෙදিলা අවබෝධ කරගත්ත මේ ධර්මයයි අපට ඉදිරිපත් කළේ. ඉතින් ඒ ධර්මයයි සියවස් 25කට අධික කාලයක් ආර්ය මහා සංඝරත්නය රැකගෙන ඇවිල්ලා අද අපට මේ දායාද කළ දීලා තියෙන්නේ. ඉතින් ඒ ධර්ම සම්පූර්ණයෙන්ම අපේ හිතේ නිවීම සැනසීම උදා කරලන ධර්මයි. ඒ ධර්ම පිළිපැද්ද පමණට අපට ඉක්මනින්ම අනිසංස දැක ගන්නට පුළුවන්. ඉතින් මෙන්න මේ විශ්වාසය තමයි අපේ ජීවිතය තුළ අපි අඛණ්ඩව පවත්වා ගන්නට ඕනේ. ඉතින් මේ බුද්ධ අනුස්සතිය, මෛත්‍රිය ආදී මේ භාවනා කමඨහනක් අනුව හිත එක්තැන් කරනකොට, හිත සමාධිමත් වන විට, නීවරණ යටපත් වන විට අපේ හිතට ලැබෙන සහනය, සැනසීම, සතුට අපට දැක ගන්නට පුළුවන්. මේක තමයි ධර්මයේ තියෙන ලක්ෂණය. ධර්මයේ ස්වකහතයි සම්දිට්ඨිකයි අකාලිකයි කියලා කියන්නේ මෙන්න මේ ලක්ෂණ නිසයි. ඉතින් අන්නේ ධර්මයට සමීප වෙච්ච පමණට අපේ ජීවිතයේ ඉහළම සතුට භුක්ති විඳිනට අපට අවස්ථාව ලැබෙනවා. මෙතෙක් කලක් අප බාහිර අරමුණු වල ගිහිල්ලා බාහිර රූප ශබ්ද ආදිය තුළ හිත තියාගෙන අප විඳපු සතුටත් තමන්ගේම සිතට පිළිසරණක් සලසාගෙන මේ ලබන ආධ්‍යාත්මික සතුටත් අතරෙහි වෙනස අපට පැහැදිලිවම දැක ගන්නට පුළුවන්. ඒ නිසා අපේ ජීවිතයේ දෛනික කටයුතු සිදු කරන අතරේදී අපේ ආධ්‍යාත්මික දියුණුවට අපි ප්‍රමුඛත්වය දෙන්නට ඕන. ඇත්තටම අපි අපට ආදරේ නම් ඇත්තටම අප ගැන සතුටු වෙන අපේ අමල සාත්‍රක අපේ සැබවින්ම ආදරේ නම් අපේ කලියුතු ප්‍රධානතම දේ තමයි මෙන්න මේ ආධ්‍යාත්මික සතුට සඳහා වැඩි කාලයක් කැපවීමක් අපි කරන්නට ඕන. ඉතින් අන්නේ සතුට අපට මේ ජීවිතය සාර්ථක කරගන්නටත්, ටිකෙන් ටික අපේ කෙලෙස් ගිනි නිවා ගන්නටත්, අපේ සසර විමුක්තිය සඳහා අපට හේතු වෙනවා. ඉතින් අප මේ මුලින් සඳහන් කළේ ලෞකික සම්මාදිට්ඨිය ඉඳලා එක අතකින් දානය දීමෙන් සතුට ලබන ක්‍රමය, අනෙත් අතෙන් සිල්වන්ත වෙලා පංචශීල ආරක්ෂා කරමින් ලබන සතුට, ඊළඟට සමත කමටහන දියුණු කර ලබන සතුට වශයෙන් මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා ගැන අප මේ සාකච්ඡා කළේ. ඉතින් ඒ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා අතර ලෞකික සම්මාදිට්ඨිය මත පිහිටල කරන මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා වලින් ඉහළම ආනිසංසය ලැබෙන්නේ අපට සමත කමඨහනක හිත දියුණු කරවතින්. භාගතුන් වහන්සේ හිත සමාධිමත් කරන කමඨාන 40ක් අපට දේශනා කළා තියෙනවා. බුද්ධ අනුස්සති ආදී අනුස්සති 10ක් දේශනා කළා තියෙනවා. ඒ වගේම පටිවි කසිනාදී හසින කමඨහන් 10ක් දේශනා කළා තියෙනවා. ඒ වගේම උද්දමාතක විනීතක ආදී දස අසුභයක් දේශනා කළා තියෙනවා. ඒ වගේම මෛත්‍රී ආදී සතර බ්‍රහ්ම විහරණ, ආකාස අනංචායතන ආදී සතර ආරූප, ආහාරෙහි පටිකුල සංඥාව, ධාතු මනසිකාරය වශයෙන් භාවනා කරන ක්‍රම 40ක් දේශනා කළා තියෙනවා. ඉතින් මේ කමඨහන අතුරෙන් අපට කැමති භාවනා ක්‍රමයක් පුහුණු කරගෙන අපට අපේ හිත දියුණු කරගන්නට අවස්ථාව තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙලොව බිහිවෙච්ච බුද්ධිමත් මිනිසෙකුට තමන්ට වඩන්නට පුළුවන් නම්, භාවිත කරන්න පුළුවන් නම් ඒ ඉහළම ගුණාංග විදියට දේශනා කළේ සමත විපස්සනා කියන කාරණා දෙක. ලෞකික වශයෙන් සමත කමඨහනක හිත වැඩිපුර කාලයක් පවත්වා ගැනීම තමයි කෙනෙකුට ලෞකික වශයෙන් දිනු කරන්න පුළුවන් ඉහළම කුසලයේ විදියට ඉහළම දක්ෂතාවයේ විදියට භාගවත් වහන්සේ පැහැදිලි කළේ. එතකොට අපි දක්ෂ වෙන්නට ඕන දිනපතාම මේ සමත කමඨහනක හිත භාවිත කරන කාලය ටිකෙන් ටික වැඩි කර ගන්නට. ඒක බුද්ධානුස්සති භාවනාවෙන් වෙන්න පුළුවන්, ධාතු මනසිකාරයෙන් වෙන්න පුළුවන්, මරණානුස්සති භාවනා වැඩිමෙන් වෙන්න පුළුවන්, ධම්මානුස්සති වැඩිමෙන් වෙන්න පුළුවන්, ආනාපාන සතිය, ආහාරයේ පටිපෝල සංඥාව, ආලෝක කසිනේ, මේ ආදී කමඨහනක් ඔස්සේ අපට අපේ හිත දිනු කර ගන්නට පුළුවන්. අන්නේම හිත සමාධිමත් කරන අතරේදී ඊළඟට ඉහළම කුසලයේ විදියට බහදුතුන් වහන්සේ දේශනා කළේ විපස්සනා වැඩි වීම. දැන් මෙතෙක් අප සාකච්ඡා කරපු කරුණු සියල්ලක්ම මේ ජීවිතයේ මේ ලෝකයේ මත පදරම් වෙලයි තියෙන්නේ. කර්මය පදරම් වෙලයි තියෙන්නේ. අන්නේ කර්ම චක්‍රය තික්මවාලාන සුවිශේෂ ධමයක් බහදුතුන් වහන්සේ දේශනා කළා. ලෝකයට සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ මෙන්න මේ පණිවිඩය දේශනා කරන්නයි. ධර්මයේ සඳහන් වෙනවා පටිසෝතගාමයෙන් නිපුණං දුද්දසං අනු කියලා කාරණයක්. උඩුගම් බලා යන ඊතම් සියොම් වූ පඬිත වේදනීය වූ තේරුම් ගැනීමට ඊටම දුෂ්කර වූ කාරණයක් බුදුහාමුදුරුවෝ දේශනා කළා. ධම්මචක්ක සූත්‍රයේ ආරම්භයේම දේශනා කරනවා පුබ්බේ අනුනුසුතිසු ධම්මේසු චක්කං උදපාදී ඥානං උදපාදී පඤ්ඤා උදපාදී ආදී වශයෙන් උන්වහන්සේට පෙර නොයසු විරු ධම්මයක් පහළ වුණා කියලා. භාගතුන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙන කලින් උන්වහන්සේ කුඩාම කාලේ ආනාපාන සතිය වඩලා ධානය ලබාගෙන තිබුණා. ඒ වගේම ආලාර කාලාම උද්දකරම් පුත්තාය ඇසුරු කරනකොට ආකාස අනංචායතන ආදී ධාන අරුභාචර ධානත් ලබාගෙන තිබුණ බුදුහාඳුරෝ. අනේ සියල්ලටම වඩා සුවිශේෂ දෙයක් තමයි උන්වහන්සේ එදා බොව මැඩදී අවබෝධ කරගත්තේ. ඒකට අපි කියනවා චතුරාර්ය සත්‍ය ධර්මය කියලා. නැත්නම් පටිච්චසමුප්පාදය කියලා. නැත්නම් හේතුඵල ධහම කියලා කියන්නේ මෙන්න මේ අවබෝධ කරගත්ත සුවිශේෂ ධහම. ඒ ධහම තමයි සැබෑ ලෙසම දුකෙන් සපුරා නිදහස් වන්නට හේතු වන කාරණේ විදිහට දේශනා කළේ. නැත්නම් සැබවින්ම අපේ ජීවිතයට මේ මොහොතේ සිද්ධ වෙන යථාර්ථය මොකද්ද කියලා. නැත්නම් ප්‍රඥාවෙන් ලෝකයේ දෙස බලන ආකාරයේ බුදුහාඳුරු මෙහිදී අපට පැහැදිලි කළා. භාගතුන් වහන්සේ ඊටම පැහැදිලිව දේශනා කරනවා මේ ලෝකේ යම් තාක් දුකක් එළඹෙනවා නම් ඒ දුක එළඹෙන්නේ අනුවන තැනැත්තා වෙතයි, නොනැති තැනැත්තා වෙත දුක එළඹෙන්නේ නැහැ කියලා. එතකොට අවිද්‍යාවෙන් යුක්ත, මෝහයෙන් යුක්ත අනුවන කෙනා වෙතයි දුක එන්නේ. මොකද්ද මෝහය? මොකද්ද අවිද්‍යාව? මොකද්ද අනුවන බව, අඥාන බව කියලා කියන්නේ? ඒ තමයි අපි ඇසට රූපයක් දකින වෙලාවේදී, කනට ශබ්දයක් අහනකොට, නාසයට ගඳ සුවඳක් විඳිනකොට, දිවට රසයක් දැනෙනකොට, කයට පහසක් ලැබෙනකොට අපි හිතනවා නම් මම මේ අරමුණ තේරුම් ගන්නේ, මේ අරමුණ දැනගන්නේ වර්තමාන මොහොතේ කියලා. මෙන්න මේක තමයි පින්නතුනි අවිද්‍යාව කියලා කියන්නේ. එහෙමත් නැත්නම් මම යමක් දකින්න කලින් ඒ දේ තිබුණා, මම දකින වෙලාවේදීත් ඒක තියෙනවා, මම ඒක දැකලා ඉවරුවාට පස්සෙත් ඒ දේ ඉතුරු වෙනවා කියන හැඟීම. මෙන්න මේකට තමයි අවිද්‍යාව කියලා කියන්නේ. එහෙමත් නැත්නම් මම ඇහැට දකින කියන දේවල් අකණ්ඩව එක දිගටම එක විදියට පවතිනවා කියන තත්ත්වය. මෙන්න මේ නිසා තමයි අපි බාහිර රූපයට නැඹුරු වෙලා ඒ රූපේ වෙනස් වෙනකොට ඒ රූපයෙන් අපට දුක එළඹෙන්නේ. එතකොට මේ දුකෙන් නිදහස් වන නම් බාහිර පේන රූප ශබ්ද ආදී නැත්නම් පඨවි ආපෝ ආදී මේ භෞතික ලෝකයේ වෙනස් වෙද්දී අපට දුක එනවා නම් ඒ එන්නේ බාහිර දේ වෙනස් වීම මත නෙවෙයි, අපි ඒක තේරුම් ගැනීමේ තියෙන වරද නිසායි ඒක වෙන්නේ. එහෙනම් දුකේ නිදහස් වෙන නම් මොකද කරන්නට ඕන? මෙන්න මේ අප හිතන දැනට හිතාගෙන ඉන්න ක්‍රමයට වඩා වෙනස් දෙයක් යථාර්ථයක් ලෝකේ තියෙනවා. ඒ දේ මොකද්ද? ඒ තමයි අපි ඇහැට රූපයක් බලන මුල් අවස්ථාවේදී, ඇහැට රූපයක් පතිත වෙන අවස්ථාවේදී රූපය ක්‍රියාත්මක වෙනවා. ඇස රූපය චක්කු විඥානය චක්කු සම්පස්සය රූප සංඥා රූප සංචේතන මෙන්න මේ අවස්ථාව ස්කන්ධ පංචකයේ තියෙන අවස්ථාව මෙතෙන්දි විපාක මට්ටමේදී ස්කන්ධ පංචකය ක්‍රියාත්මක වෙනවා හැබැයි අපට අප ඇසෙන් රූපය දැක්කට ඇසෙන් රූපය අපට දැනගන්න පුළුවන් කමක් නැහැ. කනෙන් ශබ්ද අහන්න පුළුවන් හැබැයි ශබ්දය දැනගන්න කනට පුළුවන් කමක් නැහැ. නාසයෙන් ගඳ සුවඳ අපට ආග්‍රහණය කරන්න පුළුවන්. ගන්ධය අපට ආග්‍රහණය වෙනව හැබැයි ගන්ධය දැනගන්න බෑ ගහන විඥානය. දිවට රසය ස්පර්ශ වෙනවා හැබැයි රසය දැනගන්නේ ජීවහා විඥානෙන් නෙවෙයි දැනගන්නේ මනෝ විඥානෙන්. කයට පහසක් ස්පර්ශ වෙනවා නමුත් ඒ ස්පර්ශය දැනගන්න බෑ කාය විඥානෙන්. බුදුහාඳුරම දේශනා කළ තියෙන විදිහට න පංචේ විඥානේහි කිංචි ධම්මං පටිවිජානාති අඤ්ඤතර අබිනිපාත මත්තා කියලා දේශනා කළා. පංච විඥාණයෙන් කිසිම දෙයක් දැනගන්න බෑ කියලා. පංච විඥාණයෙන් දැක ගන්න අසා ගන්න පුළුවන් හැබැයි ඒක දැනගන්නේ නිතරම මනෝ විඥාණයෙන්. මනෝ විඥාණයෙන් දැනගන්න විතරක් නෙවෙයි මනෝ විඥාණයෙන් ඒක දැනගන්නකොට ඊට පාදක වෙච්ච අර චක්කු විඥාන සෝත විඥාන ආදී නැත්නම් රූපය සම්පූර්ණයෙන්ම නිදහස් වෙලා නිරුද්ධ වෙලා තියෙනවා. මෙන්න මෙතෙන්ට තමයි අපේ නුවණ ඇති කරගන්නට ඕනේ. ඇසෙන් රූපයක් දකිනකොටම අපි දක්ෂ වෙන්නට ඕන මේක මම මේ දකින අවස්ථාව නෙවෙයි දැන් ක්‍රියාත්මක වෙන්නේ මේ දැනගන්න අවස්ථාව. ඒ දැනගන්න අවස්ථාව කියලා කියන්නේ රූපය නිරුද්ධ වෙච්ච අවස්ථාවක් කියලා. ඊට පාදක වෙච්ච මුල් අත්දැකීම මේලයි නිරුද්ධ වෙලා තියෙන කියලා දැකගත්තොත් අපට පුළුවන් බාහිර රූපෙන් නිදහස් වෙන්නද. එතකොට ඇසක රූපයක් දකිනකොට අපි දැන් මේ වෙලාවේ පේන රූපේ කියලා හිතුවොත් අපි අවිද්‍යාවෙන් ඉන්නේ. අවිද්‍යාවෙන් හිටියොත් මොකද වෙන්නේ? අවිද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥානං කියන මේ පටිච්චසමුප්පාද චක්‍රය තුල ගිහිලා අවසන් වෙන්නේ කොහොමද? භවපත්‍ය ජාති ජාතිපත්‍ය ජරා මරණං කියන මෙන්න මේ දුක් ටික වැළඳගෙනයි අපි ඉන්නේ. එතකොට මෙතනින් නිදහස් වීම කියලා කියන්නේ මොකද්ද? අවිද්‍යායත් වේව අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ ආදි වශයෙන් ගිහිල්ලා භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා නිරුද්ධಂತಿ කියලා මේ සංසාර චක්‍රයෙන් නිදහස් වන මාර්ගය මොකද්ද? ඇහැට රූපයක් දකිනකොටම අපි දක්ෂ වෙන්නට ඕන දැන් ඇහැ නිරුද්ධ වෙලා තියෙන්නේ. රූපේ නිරුද්ධ වෙලා චක්කු විඥානය නිරුද්ධ වෙලා චක්කු සංපස්සේ නිරුද්ධ වෙලා චක්කු සංපස්සෙන් හටගත් වේදනාවක් නිරුද්ධ වෙලා රූප සංඥාවක් නිරුද්ධ වෙලා රූප සංචේතනාවක් නිරුද්ධ වෙලා දැන් මේක මා දකින්නේ මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඥාන කියන මට්ටමෙන්. ඒ මනෝ විඥානයත් අතීතයෙන් වර්තමානයට එන දෙයක් නෙවෙයි වර්තමානයෙන් අනාගතයට යන දෙයක් නෙවෙයි මෙතනම හටගෙන නිරුද්ධ වෙනවා කියලා තත්ත විපස්සති කියපු විදියට ඒ මොහොතේම ඒ මනෝ විඥානයේ අනිත්‍යතාවය දකින් අපි දක්ෂ වෙන්නට ඕන. මෙන්න මේක තමයි පටිසම්පාදයේ තේරුම් ගැනීම කියලා කියන්නේ. මෙන්න මේ දර්ශනය තමයි බුදුරජාණන් වහන්සේ විවිධ වචන වලින් අපට දේශනා කළේ. එදා පස්වග මහණුන්ට දේශනා කළේ යං කිච්ච සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියලා දේශනා කළේ මේ යථාර්ථය. බාහ්‍ය දාරුචීරියට දිත්තේ දිත්තමත්තං සුතේ සුතමත්තං කියලා දේශනා කළේත් මේ දර්ශනයමයි. හේතුම් පටිච්ච සම්බෝධං හේතු මංගා නිරුද්ධති කියලා දේශනා කළේත් මේ යථාර්ථය. යේ ධම්මා හේතු උපපවා තේ සංහේතුන් තථාගතෝ ආහ කියලා දාස්සජි මහරහතන් වහන්සේ දේශනා කළේත් මේ කාරණයමයි. අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං ආදී වශයෙන් දේශනා කළේත් මේකමයි. චක්කුංච පටිච්ච රූපේ චෝපාජිති චක්කු විඥානං ආදී වශයෙන් දේශනා කළේත් මේ කාරණයමයි. ඉති ඉමස්මින් සතේ දන් හෝති ඉමස්මින් අසතේ දන් හෝති කියලා දේශනා කළේත් මේ කාරණයමයි. ඉමස්ස උප්පාදාය ධම්ම උප්පජ්ජති ඉමස්ස නිරෝධාය ධම්ම නිරුජ්ජති කියලා දේශනා කළෙත් මේ දර්ශනයමයි. විවිධ අවස්ථාවල විවිධ පුද්ගලයන් අරබියා විවිධ වචන භාවිත කරමින් විවිධ ක්‍රමවේදෝස්සේ බුදුහාඳුරෝ පැහැදිලි කරන්න උත්සාහ කළේ මෙන්න මේ දුකේ හට ගැනීම හා නිරෝධය. නැත්තං රූපාදී ස්කන්ධ පංචකයේ හට ගැනීම හා නිරෝධය කියන මෙන්න මේ යථාර්ථය බුදුහාඳුරෝ දේශනා කළේ. භාගතුන් වහන්සේ දේශනා කරනවා යෝ පටිසම්පාදං පස්සති සෝ ධම්මං පස්සති යෝ ධම්මං පස්සති සෝ පටිසම්පාදං පස්සති කියලා. යම් කෙනෙක් මෙන්න මේ යථාර්ථය දැක්කනම් හේතුඵල ධම දැක්කනම් ඒ තැනැත්තා ධර්මයේ දකින කෙනෙක් වෙනවා. ධර්මයේ දකින කෙනා පටිසම්පාදය දකින කෙනෙක් වෙනවා. මේ දෙකම දකින කෙනා අවසාන වශයෙන් බුදුරජාණන් වහන්සේ දකින කෙනෙක් බවට පත් වෙනවා. මෙන්න මෙතෙන්ට තමයි සැබෑසම අර අපි මුලින්ම සඳහන් කළ ශ්‍රද්ධාව පිහිටන ස්ථානය. සද්ධාති තථාගතස්ස බෝධින් කියපු විදියට සැබෑසම බුදුහාඳුර කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගන්නවා නම් මෙන්න මෙතෙන්ටයි පැහැදීම ඇති කරගන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් ශ්‍රද්ධාව කියන්නේ බුදුහාඳුරන්ට මල් පූජා කරන එක, බුදුහාඳුර යන ගම හුඟක් වෙලා වඳින එක, මේවත් ශ්‍රද්ධාවෙන් අපි කරන දේවල්. නමුත් මේකෙන් පමණක් ශ්‍රද්ධාව තීරණය කරන්න බෑ පිණිසුනි. දැන් ඔබ දන්නවා හැලැති බාහ්‍ය දාරුචීරිය මේ ධර්මය අවබෝධ කරගෙන බුදුරජාණන් වහන්සේට ගෞරව කළ පිටවලා ගියා. උන්වහන්සේ සියනිකොම ධර්ම අවබෝධය කළා. ඒ වගේම බුදුහාඳුරන්ගේ අවසාන ශ්‍රාවකය තමයි අවසාන වශයෙන් උන්වහන්සේගේ අවසාන කාලයේ අනුශාසනාගත් කෙනෙක් තමයි ධම්මාරාම කියන හාමුදුරුවෝ. බුදුහාඳුර පිරණපාන ආසන මොහොතේ උන්වහන්සේ පිරණපාන කලින් කොහොම හරි ධර්මයේ හැසිරෙන්න ඕන කියලා උන්වහන්සේ ධර්මයේ පුහුණු කළා. ඒ ධම්මාරාම හාමුදුරුවෝ භාගතුන් වහන්සේ සඳහන් කරනවා ධම්මාරාම තමයි සැබැලෙසම මට ගරු කරන කෙනා කියලා. බුදුහාඳුරට ඇත්තටම ගරු කරනවා නම් අපි මෙන්න මේ දර්ශනය, මෙන්න මේ හේතුඵල ධම තේරුම් අරගෙන අන්න ඒ ධම අපේ ජීවිතය තුළින් උපරිම ලෙස ක්‍රියාත්මක කරන්න උත්සාහ ගන්නට ඕන. ඒකෙන් තමයි සැබැලෙසම අපි ශ්‍රද්ධාව දියුණු කළා වෙන්නේ. අන්නේ ශ්‍රද්ධාව ඇති කරගත්තොත් අපි මෙන්න මේ අවබෝධයට ශ්‍රද්ධාව සද්ධාති තථාගතස්ස බෝධින් කියපු විදිහට මෙන්න මෙතෙන්ට පැහැදීම ඇති වුණා නම් ඒ පැහැදීම ඇති වෙච්ච කෙනා දන්නවා මේ ලෝකේ යමක් පුහුණු කළා ඉහළම ප්‍රතිඵල ඉක්මනින්ම ලබා ගන්න පුළුවන් නම් අන්නේ ක්‍රමය තමයි මෙන්න මේ ධහම යථාර්ථය බවටපත් කර ගැනීම කියන එක. ඇහැට රූපයක් පේනකොට, කනට ශබ්දයක් අහනකොට, නාසයට ගඳ සුවඳක් විඳිනකොට අපි ඉක්මනින්ම දස්ස වෙන්න ඕන දැන් මේක හටගෙන නිර්දේශ කාරණයක් කියලා. මේක අපට හිතුවට විතරක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. හිතලා ගන්න පුළුවන් පැත්තකුත් තියෙනවා. ඒකට කියන්නේ චින්තාමය ප්‍රඥා කියලා. හැබැයි ඒක ඊළඟ පියවරට යන්නට ඕන භාවනාවේ ප්‍රඥා විදියට. ඒකට තමයි සමථ විදර්ශනා දෙක අවශ්‍ය වන්නේ. විශේෂයෙන් සතිමත් බව සම්මා සතිය අවශ්‍ය වන්නේ මෙන්න මේක යථාර්ථය බටපත් කරගැනීමේ ක්‍රමෙ විදියට. දැන් කෙනෙක් වනිනකොටම අපි දස්සනෝතින් මේ වෙලාවේ මම මේක තේරුම් ගන්නේ මනෝවිඥාණයෙන් කියලා අපි දන්නවා. ඒ වෙලාවේ සම්ධියක් නිරුද්ධ වෙලා, කනක් නිරුද්ධ වෙලා, සෝත විඥානයක් නිරුද්ධ වෙච්ච තැනක මම මේ බැනුම තේරුම් ගන්නේ මනසින් බැනුමක් විදියට මට ආවේ මගේම දර්ශනයේ වරද හින්දායි කියලා. අපට ඕන නම් අපේ සංඥාව වෙනස් කරලා මේ බණිනවනේ මගේ ගැන ಗುಣකතනයක් කරනවා කියලා සම්පූර්ණයම සංඥා වෙනස් කරලා අර දුක සැපයක් බාට උනත් පත් කරගන්න පුළුවන්. මේකම තමයි ලස්සන සූත්‍රයක් කියන ඉන්ද්‍රිය භානා සූත්‍රය කියලා. ඉන්ද්‍රිය භානා සූත්‍රයේ භාවිත ඉන්ද්‍රිය පුද්ගල ගැන සඳහන් කරනවා. ඔහුට පිළිකුල් දේ නොපිළිකුල් විදියටත් මෙනෙහි කරන්න පුළුවන්, නොපිළිකුල් දේ ප්‍රිය විදියටත් මෙනෙහි කරන්න පුළුවන් කියලා. මනාප දෙයක් මනාප විදියටත් මෙනෙහි කරන්න පුළුවන්, අමනාප විදියටත් මෙනෙහි කරන්න පුළුවන්. අමනාප දෙය අමනාප විදියටත් මෙනෙහි කරන්න පුළුවන්, මනාප විදියටත් මෙනෙහි කරන්න පුළුවන්. මේ පිළිකුල් නොපිළිකුල් දෙකම දුරු කරලා උපේක්ෂාවෙන් සිහි කරන්න පුළුවන් නම් ඕනේ එහෙමත් පුළුවන් කියලා. මේක තමයි කියන්නේ සම්පූර්ණම තමගේ සංඥා perception එක සම්පූර්ණ වෙනස් කළා. මුළු ලෝකයක් වෙනස් කරගන්න ක්‍රමය. තමන් හරියට සතිමත් බව, සමාධිය, ප්‍රඥාව දිනු කරලා තියෙනවා නම් තමන්ට එක මොහොතෙන් මේ මුළු සංඥාම වෙනස් කරලා දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. සාකන් වහන්සේ කියන්නේ එවැනි උත්තමෙක්. ඉතින් අපටත් අප ධර්මයේ ප්‍රගුණ කරන පමණට මේ ගමන මගේ යම්කිසි දුරක් අපට යන්නට පුළුවන්කම තියෙනවා. එක අතකින් ධර්මඥානය, අනිත් අතින් තමන්ගේ තියෙන උත්සාහය කැපවීම, අනිත් අතින් සසර තමන් දිනු කරපු සද්ධා ඉන්ද්‍රිය ධර්ම, මේ සියල්ලක් මේකට කැටි වුණු තැනක අපට පුළුවන් මේ ධර්මයෙන් ඉහළම ප්‍රතිඵල ලබන්න. අන්නේ ප්‍රතිඵල ලබන්න මෙන්න මේ දර්ශනය. ඇසට රූපයක් පේනකොට, කනට ශබ්දයක් අහනකොට මේ අපේ ජීවිතයට සැබවින්ම මොකද්ද වෙන්නේ කියන දර්ශනය සුතමේ ඥානෙන් අසා දැනගන්නට ඕන. ඒක තමයි සම්මාදිට්ඨිය මුල්ම පියවර. ඒ සම්මාදිට්ඨියෙන් අසා දැනගන්න මේ දේ චින්තාමය පඤ්ඤා විදියට නැවත නැවතත් මේ අර්ථය මෙනෙහි කරන්නට ඕන. ඇත්තටම අපේ ජීවිතේට මේකයි වෙන්නේ කියලා. ඇත්තටම අපි ශ්‍රද්ධාවන්ත නම් බුදුහාඳුරෝ දේශනා කරපු මේ වචනය ගැන අපි උපරිම විශ්වාසය තියන්නට ඕන. ශ්‍රද්ධාව ඇති කර ගන්නට ඕන. හැබැයි මේ විශ්වාසය අපට හැමදාම තියාගන්න අවශ්‍යත් නැහැ. මේ ශ්‍රද්ධාව යම් කිසි දුරක් යනකම් විතරයි තියාගන්නට ඕන. සද්ධා, සුති, අනුස්සව, ආකාර පරිවිතක් ආදී වශයෙන් ධර්මයේ සඳහන් වෙනවා. මේ කරුණු හැමදාම අවශ්‍ය වෙන්නේ නැහැ. එක අවස්ථාවකදී ශ්‍රාවකයෙක් අහනවා තව ශ්‍රාවකයෙක්ගෙන්, ඔබ මේ කාරණා පිළිපදින්නේ ශ්‍රද්ධාවෙන්ද, අනුස්සවෙන්ද, ආකාර පරිවිතක්යෙන්ද, දිට්ඨි නිඥාන කන්තියෙන්ද කියලා. ශ්‍රද්ධාවෙන් කියන ඔබ අදහලද මේක විශ්වාස කරන්නේ? නැත්නම් අහපු නිසාද? නැත්නම් ඔබ මේක තර්කයට ගැළපෙන හින්දද ඔබ විශ්වාස කරන්නේ කියලා. මේ ශ්‍රාවකයෙක් කියනවා, නැහැ මම ශ්‍රද්ධාවෙන් විශ්වාස කරන්නේ මේක. මම ශ්‍රුතියෙනුත් මේක විශ්වාස කරන්නේ. මම ආකාර පරිවිතක් කියනොත් මේක විශ්වාස කරන්නේ. මම දිට්ඨි නිඥාන කන්තියනොත් මේක විශ්වාස කරන්නේ. මම මේක සම්පූර්ණ විශ්වාස කරන්නේ ප්‍රත්‍යක්ෂයෙන් කියලා. එතකොට අන්නර මුලින් ශ්‍රද්ධාවෙන් පටන් ගත්ත දේ හැමදාම ශ්‍රද්ධාවෙන් යන අවශ්‍ය නැහැ. දැන් ඔබ කිසියම් තැනකට යනවා නම්, නොගියු තැනකට යනවා නම් ඔබ ඇඩ්‍රස් එක අරගෙන යන්නේ. කාගෙන් හරි අහගෙන යන්නේ. ඔබ එතෙට යනකම්ම අර කියපු කෙනා විශ්වාස කර කර යන්නේ. නැත්තම් ඔබ නෙවිගේටර් දෙේ GPS එකේ දාගෙන යන්නේ. හැබැයි ඔබ එතෙන් ගියාට පස්සේ විශ්වාස කරනවද ඒක? එතන ගියාට පස්සේ 아무තෙන් ඒ කියපු ගණන් ගැන ශ්‍රද්ධාවක දෙකර ගන්න දෙයක් නැහැ. දැන් ඔබට මේක ප්‍රත්‍යක්ෂයි. ඔබ දැන් එතෙන්ට ඇවිල්ලා කියලා. අන්න ඒ වගේම තමයි මේ ධර්මයක් මුලදී අපි ශ්‍රද්ධාවෙන් මේක බැස ගන්නවා. හැබැයි ශ්‍රද්ධාව හැමදාම අවශ්‍ය නැහැ. ශ්‍රද්ධාවේ තියෙන සද්ධාන ලක්ෂණය හැමදාම අවශ්‍ය නැහැ. සම්පසාදන ලක්ෂණය තියෙන ශ්‍රද්ධාවේ නමුත් සද්ධාන ලක්ෂණ යම් ස්ථැනකදී අවසන් වෙනවා. රහතන් වහන්සේ ගැන සඳහන් කරනවා අසද්දෝ අකතඤ්ඤෝ කිය. මේක මහා සුවිශේෂ ප්‍රකාශයක්. රහතන් වහන්සේ ගැන විස්තර කරන්නේ අසද්දෝ අකතඤ්ඤෝ කියලා. රහතන් වහන්සේට ශ්‍රද්ධාව නැහැ කියලා. ශ්‍රද්ධාවන් රහතන් වහන්සේ අකතඤ්ඤෝ කියලා ශ්‍රද්ධා රහතන් වහන්සේට කරන්න දෙයක් නැහැ කියලා සඳහන් කරනවා. ශ්‍රද්ධාව නැහැ කියන්නේ උන්වහන්සේට විශ්වාසයෙන් ආයි අදහන දෙයක් නැහැ. අර මුලින් ශ්‍රද්ධාවෙන් පටන් ගත්ත උදේ දැන් ප්‍රත්‍යක්ෂව වඩපත් වෙනවා. මේක රහත් වෙන අවස්ථාවෙම නෙමෙයි පිනතුනි. මේක ඇත්තෙම සෝවාන් වෙන අවස්ථාවේදීම මේ මට්ටමට එනවා කිසියම් ප්‍රමාණයකින්. එක්තරා අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ එක්තරා තැනැත්තෙකුට ධර්ම දේශනා කළා. මේ අස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඤ්ඤාණ අනිත්‍යයි කියලා භාගතුන් වහන්සේ විස්තර කළා. විස්තර කළ උන්වහන්සේ එතනින් නික්මිලා ගියා. මේක දේශනා කරපු ගම මේ තැනැත්තා සෝවාන් වුණා. සෝවාන් වෙලා සක්කාය දිට්ඨි දුර වෙන මේ තැනැත්තා ටික දුරක් යනකොට මාරයා වසවර්ති මාරේ මේක දැක්කා. දැකලා බුදුහාඳුරු වගේම රූපයක් මවාගෙන ඇවිල්ලා කියනවා, මම මේ කලින් ඇවිල්ලා ඔබට කිව්වේ මේ අසනිට්ඨය කියලා. මට වැරදිලා කිව්වේ අසනිට්ඨය නෑ නිට්ඨයයි. මං කනනිට්ඨය කියලා කිව්වනේ, කනනිට්ඨය නෑ නිට්ඨය. මට වැරදිලා කිව්වේ කියලා කියනවා. බුදුහාඳුරු වගේම රූපයක් මවාගෙන මේ මාරේ එන්නේ ඇවිල්ලා කියන්නේ. දැන් සාමාන්‍ය කෙනෙකුට කිව්වනම් මොකද්ද වෙන්නේ? බුදුහාඳුරන්ට එහෙනම් වැරදිලා තමයි මේ කිව්වේ. එහෙනම් දැන් කියන එක තමයි හරි කියලා කියනවනේ. නමුත් මේ දැනත්තා මොකද කිව්වේ? මේ දැනත්තා දැන් ප්‍රත්‍යක්ෂයට පත්ලා දැන් ශ්‍රද්ධාවෙන් නෙමෙයි මේ අදහන. දැන් මෙයා කියන ඔබ නම් බුදුරජාණන් වහන්සේ වෙන්න බෑ. ඔබ මාර්යා නේද කියලා ඔව් කෙලින්ම ඇහුවා. කවදාවත් මේක වෙන්න බෑ කියලා. අනිත්‍යදී අනිත්‍යම තමයි. දැන් මේ අර ශ්‍රද්ධාවෙන් ලැබපු දැනුම ඔහුට දැන් ප්‍රත්‍යක්ෂයක් වෙලා. දැන් මේ ධර්මය ඇහුවාම ධර්මයේ තියෙන අනිසංසය මේක. යම්කිසි දේශකයන් වහන්සේ කෙනෙක්ගේ මේ දේශනේ අහලා උපරිම වශයෙන් බුදුරජාණන් වහන්සේගේ දේශනේ ඔබ අහලා මේ දර්ශනය ඔබගේ දැක්ම පිරිසුදු කරගත්තොත් එදාට බුදුරජාණන් වහන්සේවත් බැරි වෙන ඔබ වෙනස් කරා. ඒ තරම්ම මේ දැනුම තමන්ගේ දැනුම බවට පත් වෙනවා. ඒක තමන්ටම ප්‍රත්‍යක්ෂයි. ඒකයි කාගෙන්වත් අහපු නිසා නෙවෙයි, මේක තමයි ධර්මයේ සාන්දෘෂ්ටික බව, අකාලික බව, සාඛාත බව කියලා කියන්නේ. එතකොට අපට විෂන් එකක්, අපට දැක්මක් අපි මැටි කරගෙන ඒක අපේම පිළිසරණක් බවට අපි පත් කරගෙන තියෙනවා. ඉතින් මෙන්න මේ தත්ත්වයට පත් වෙන තමයි බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ. මේ නිසා අපි කිසිඳු බාහිර කෙනෙක් මත යැපෙන අවශ්‍යතාවයක් නැහැ. වැඩියක් කියා බුදුරජාණන් වහන්සේ මතවත් අපි යැපෙන අවශ්‍ය නැහැ. භික්ෂුන් වහන්සේලා මතවත් අපි යැපෙන අවශ්‍ය නැහැ. අපි යැපෙන්න ඕන අපේම මේ ධර්මඥානීය සහිත සිත මතමයි අපි යැපෙන්නට ඕන. අවබෝධය මතමයි, ප්‍රඥාව මතමයි අපි යැපෙන්න ඕන. අන්නේ අපටම සාදීන වෙන්න නිදහස් වෙන මාර්ගයයි, ඒ නිදහසේ මාර්ගයයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. අනේ නිදහසේ මාර්ගයේදී මේක එකකටකින් දර්ශනයක් විදිහට සුතමේ ඥාණයෙන් ඉගෙනගෙන, අනිත් අතින් ඒකම අපි නිතරම චින්තාමය ප්‍රඥා විදිහට මෙන්න මේ යථාර්ථය ජීවිතේ වෙන්නේ කියලා නැවත නැවත සිහි කරනවා. සිහි කරන්න කරන්න තමන්ට තමන් දවසට අරමුණු කීපයක් හරේ තමන් දක්ෂ වෙනවා මේ ධර්මයට අනුව මෙනෙහි කරන්න. දැන් අපිට කුරුල්ලන්ගේ ශබ්දය ඇහෙනවනේ. ඇහෙනකොටම අපි දැනගන්න ඕනේ මේ ශබ්දය ඇහුණා තමයි මුලදි කනට පතිත වුණා. නමුත් දැන් මම තේරුම් ගන්නේ මනෝවිඤ්ඤාණය මේක. දැන් මේ හාමුදුරුවට පේන්න පුළුවන්. ආ මේ හාමුදුරන්ගේ වර්ණ රූපය මගේ ඇහැට පතිත වුණා. පතිතන අවස්ථාවේදී රූපේ තිබුණා. නමුත් දැන් මේක මම තේරුම් ගන්න අවස්ථාවේ දැන් මනෝවිඤ්ඤාණය තේරුම් ගන්න. ඒ මනෝවිඤ්ඤාණය අහොත්වා සම්බුතං හොත්වාන බවසති පෙරණති බී හටගෙන ඉතුරු නැතුවම නිරුතු වුණා. දැන් අපිට gedara දරුවෙක් මතක් වෙන්න පුළුවන්. ගෙදර වාහනේ මතක් වෙන්න පුළුවන්. වැඩ ගන්න තැන ස්ටාෆ් එක මතක් වෙන්න පුළුවන්. මතක් වෙච්ච ගමම ඔබ දකින්න ඕනේ මේක දැන් පේන රූපයක් නෙවෙයි. මේ කලින් නිරුද්ධ වෙච්ච රූපයයි දැන් මේ තමයි මනෝවිඤ්ඤාණය තේරුම් ගන්න කියන්නේ. ඔහොම ඉන්නකොට ඔබට බැනපු කෙනෙක් මතක් වෙන්න පුළුවන්. මතක් වෙනකොට දකින්න ඕනේ මේ රූපයේ එවෙල තිබෙච්ච සද්දය සම්පූර්ණ නිරුද්ධ වෙලා දැන් මේ මනෝවිඤ්ඤාණය තේරුම් ගන්න කියලා. මෙන්න මේ වගේ දවසකට අරමුණු පහකින් පටන් ගන්න. ඒ අරමුණු පහ අරමුණු 10 15 20 30 50 100 බඩපත් කරගෙන ඒක ස්ථාවර කරන මාර්ගය තමයි සමත විදර්ශනා භාවනා කියලා කියන්නේ. විශේෂයෙන්ම ආනාපාන සතිය පුහුණු කරන්න. සෝ සතෝ වාස සති සතෝ පස සති කියපු විදිහට දීගං වාස සන්තෝ දීගං අස සාමිති පජානාති, රස්සං වාස සන්තෝ රස්සං අස සාමිති පජානාති ආදී වශයෙන් ටිකෙන් ටික ආනාපාන සතියත් එක්ක හිත සමාධිමත් කරමින් ඒ සමාධිමත් වන හිතට සමාහිතෝ භික්ඛවේ භික්ඛු යථා භූතං පජානාති කියපු විදිහට හිත සමාධිමත් වෙනකොට මෙන්න මේ යථාර්ථය නුවණින් මෙනෙහි කරන්න දක්ෂ වෙන. හිත සමාධිමත් වෙන්න වෙන්න ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥාන අනිත්‍යයි, කන අනිත්‍යයි, සම්ඥා අනිත්‍යයි, සෝත විඥාන අනිත්‍යයි, නාසය අනිත්‍යයි, ගන්ධය අනිත්‍යයි, ගහන විඥාන අනිත්‍යයි, දිව අනිත්‍යයි, රස අනිත්‍යයි, ජීවහා විඥාන අනිත්‍යයි, කය අනිත්‍යයි, පොට්ටබ්බ්‍ය අනිත්‍යයි, කාය විඥාන අනිත්‍යයි, මනස අනිත්‍යයි, ධර්මාලම්බන අනිත්‍යයි, මනෝ විඥාන අනිත්‍යයි කියලා මෙන්න මේ විදිහට ටිකෙන් ටික අනිත්‍ය පුහුණු කරන දක්ෂ වෙන්නට ඕන. ටිකෙන් ටික අපි හිත ඒ සඳහා හුරු කරන්නට ඕන. අන්නේ ප්‍රතිඵල විදිහට අවසාන වශයෙන් අපට මේ මනෝ විඥාන අනිත්‍යතාවය බලන්න විතරයි තියෙන්නේ. මේ මුළු ලෝකෙම රූපය කියලා කියන්නේ සම්පූර්ණ නිරුද්ධ වෙලා මේ තියෙන්නේ. හැබැයි කෙන රූපයක් නැහැ කියන්නේ නැහැ. රූපයක් ඇත කිව්වොත් ඒකාන්තයකට යන එක භෞතිකවාදී පැත්තට යනවා. රූපය කිසියෙකම නැහැ කිව්වොත් ඒක විඥානවාදයට යනවා. බුදුදහම භෞතිකවාදීකුත් නෙවෙයි විඥානවාදීකුත් නෙවෙයි. බුදුදහම සාස්ත්‍රවාදයට අයිතියකුත් නෙවෙයි, උච්ඡේදවාදයට අයිතියකුත් නෙවෙයි. මේ අන්ත සියල්ලක්ම බැහැර කළා. ඉති ඉමස්මින් සති දං හෝති, ඉමස්මින් අසති දං හෝති කියන මෙන්න මේ පරිසම්පාද දර්ශනය මත පිටු බුදුදහම කොයි බුදුදහම කියලා කියයි. අන්නේ දහම තුල අපේ ජීවිතයේ උපරිම ලෙස පවත්වා ගන්නට අපි දක්ෂ වෙමු. ඉතින් අපි දැන් 8ට විනාඩියක් තියෙන වාදයන් 8ට කිට්ටුයි. ඉතින් අපි බුදුදහමේ මූලික කරුණු කිහිපයක් තමයි මේ සාකච්ඡා කළේ. ඉතින් ඒ කරුණු අපේ ජීවිතයේ යථාර්ථයක් බවට පත් කරගන්න පුළුවන් නම් ඇත්තටම අපේ ජීවිතයෙන් ලබන සැබෑ ඵලය මෙයයි. අපේ ජීවිතේ ලබා දෙන උපරිම වටිනාකම මේ. ඉතින් අපේ ජීවිත නිකන් මහ පොළොවට පස්සෙන ජීවිත නෙවෙයි මේ ළඹලා තියෙන්නේ. බුදුදහමට අනුව ලෝකේ ඉහළම මට්ටමට දියුණු කරගන්න හිතක් සහිත ජීවිතයක් අපට ලැබෙලා තියෙන්නේ. අපේ ජීවිතේට අපි උපරිම වටිනාකම ලබා දෙන්නට ඕන. ඒ වටිනාකම ධනයෙන්, නිලකල වලින්, උපාධි වලින්, රැකියාක්ෂා වලින් ලබා දෙන්න පුළුවන් වටිනාකමක් නෙවෙයි. ඒ වටිනාකම සම්පූර්ණයෙන්ම ලබා දෙන්න පුළුවන්කම තියෙන්නේ මේ දහම අපේ ජීවිතයට එකතු කරගෙන, ඒ දහමත් එක්ක අපේ ජීවිතයට ප්‍රඥාව එකතු කර ගැනීම, ප්‍රඥා ඉන්ද්‍රිය දිනු කර ගැනීම, ඒ සඳහා ශ්‍රද්ධාවෙන් පටන් අරගෙන, වීර්යය දිනු කරගෙන, සතිමත් බව දිනු කරගෙන, සමාධිය ඔස්සේ ප්‍රඥාවට පත් වෙන්නට ඕන. ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම වලින් උපරිම වශයෙන් අපේ ජීවිතය ශක්තිමත් කර ගන්නට ඕන. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා. මේ උතුම් කුසලයන් සංකේ අප හැම දිනාටම ධර්මාභෝධයම සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛං පන්තාච නිදුක්ඛා භයං පන්තාච නිබ්බයා සෝකං පන්තාච නිසෝකා වන්තු සම්බේති පානිනෝ දුකින් පෙලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙලෙන සත් බිය නැති වෙත්වා සොහින් තැවෙන සත් සොම් සුවපත් වෙත්වා නෙතට ඇති සැපය බුදුරුව දැකීමය ගතට ඇති සැපය බුදු හිමි වැඳීමය සිතට ඇති සැපය බුදු ගුණ සිතේ